2013 වසරේ 9 මාසේ 1 භාවනා වැඩසටහන. බොහෝ දහම් අහපු පින්නතුන්ට ඒ දහම පරිවර්තනය කර ගැනීම කියන කාරණය සිදු කර ගැනීමට උපදේශ අද ලබා දෙන්න කැමැතියි. ධර්මයෙන් ඇති කර ගන්න ඕන විශේෂ ඥානයක් තමයි මේ චින්තාමය ප්‍රඥාව. චින්තාමය ප්‍රඥාව කියන්නේ හිතන්න පුරුදු වෙන්න ඕන. ඒක අහලා හරියන්නේ සුතමේ ඥානයනේ. ඇහුවාම සුතමේ ඥානය. ඇසීමේ ඥානය. ඒ වගේම සිතීමෙන් ඇති වෙන ඥානයට කියනවා චින්තාමය ප්‍රඥා. ඒක සුතමේ ඥානය ඇති උනායි කියලා කිසි වෙලාවක චින්තාමය ප්‍රඥාව ඇති වෙන්නේ නැහැ. පැහැදිලිනේ? ඒ නිසා තමම්ම සිතලා තමම්ම අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන තේරුම් ගැනීම තමයි කරුණු වැදගත්. තියෙන්නේ අර පදපරමයන් කියන කට්ටිය කවදාවත් ඒ ගන්න ලද සුතමේ ඥානයට විරුද්ධව හිතන්න කැමති වෙන්නේ නැහැ. චින්තාමය ප්‍රඥාවට එන්නේ පදපරමියෝ. අපි බෞද්ධයෝ බෞද්ධයෝ හැටියට පල් වෙනවා. අපි මුස්ලිම් අපි මුස්ලිම් විදියට පල් වෙනවා. අපි ක්‍රිස්තියානි අපි ක්‍රිස්තියානි හැටියට පල් වෙනවා. සත්‍ය හොයා ගන්න බෑ. දාර්ශනිකයෙකුට තමයි චින්තාමය ප්‍රඥාවට එන්න පුළුවන්. ඒ කියන්නේ අර ප්‍රතික්ෂේප කරන්න හරි අනුමත කරලා නෙමෙයි. ඒව තුල තියෙන දේ සත්‍ය හරි වතු කරලා ගන්න ඕන. හරි. අද බුදුරජාණන් වහන්සේ මුදු වෙන්න ගියපු ගමන ගොඩක් අය හිතන්නේ මේ බුදු වුණාට පස්සේ සස්සතිය කියන එක ආරම්භ වෙන්නේ කියලා. ඒ බුද්ධිය නැතිකම බුදු වුණාට පස්සේ නෙමෙයි සත්සතිය මුලින්ම ආරම්භ වෙන්නේ බුදු වෙන්න කලින්. කියන්නේ බුදු වෙන්න යන ගමනේ තමයි මේක තියෙන්නේ. බුදු වෙන්න යන ගමනේ ඈ දැන් අර රුවන්ගේ වැඩ ඉන්නේ කොතනද ඈ? ඒක කීවෙනි එකද? 6 එක. අර වෙනද දෙබෑයෝ මේවා පූජ කරන්න කලින් 6 සතිය තමයි පෙන්වන්නේ. මේ රාජායතනේ ඉන්න මොන රාජායතනේද ඉන්නේ? බුද්ධ රාජ්‍යයේ. මෙහෙම ගෙවල් එතන තිබ්බේ නැහැ නේ. එහෙම තිබ්බනම් වහින වෙලාවේ ගිහිල්ලා ඉන්න තිබ්බනේ මෙහෙම කියන්නේ. මගියක් තිබ්බේ නැහැ. ඔය 6 එක කතා කරේ. ඒ නිසා පළවෙනි කාරණේ අපි කියන්න කැමති ලෝතර බුද්ධත්වයේ කරා සිද්ධාර්ථ ගෞතමයන් විසින් ධර්ණ ලද අර මේ චීවරෙන් එක විදියට දිගටම පේනවනේ. බුදු වෙන්න කලිනුත් ඒ ශ්‍රවණ ප්‍රවෘජාව ඒ විදියමයි. බුදු වුණාට පස්සෙත් ඒ ශ්‍රමණ ප්‍රවෘජාව බාහිරින් බුදුහාමුදුරන්ගේ ඒ විදියමයි. අය වෙනස් නැහැ. මොකක්වත් මේ වැඩි උනේත් නැහැ ගින් අඩුුනේත් නැහැ. හරිනේ? පැහැදිලි. තොර පළවෙනි සද්දය උන්වහන්සේ වැඩ ඉන්නවා බෝමැඩ මුල වැඩ ඉන්නවා. පළවෙනි සතියේම වැඩ ඉන්නේ උන්වහන්සේ පැහැදිලි කරලා තියෙන බෝමැඩ මුල. දැන් ඔයන්තොත් බුද්ධිය මුල වැඩ ඉන්නවා. ඔයගත්තොත් බෝමැඩ මුල වැඩ ඉන්නවා. බුද්ධිය මුල වැඩ ඉන්නවා. බුද්ධිය ඥානය මනස මුල වැඩ ඉන්නෝ. එතන මමයි මම එතනයි අපි දෙදෙනෙක් නෙමෙයි අපි දෙන්නම එක්කෙනෙක් කියන තැන වැඩ ඉන්නෝ. ඔය ඇත්තත් එහෙම. මගේ චින්තනේ මගේ ආකල්ප මගේ සිත රිදුන මට අහිමි වුණා මට බැන්න මට දොස් කිව්වා මමයි කියන තැන වැඩ ඉන්නෝ. ඉතින් බොහොමඩ මුල වැඩ ඉන්න මුලින්ම මමයි කියන තැන වැඩ ඉන්න මුලින්ම හිටියේ සිද්ධාර්ථ කුමාරය එතන. එතන ඉඳගෙන බොහොමඩ මුල වාඩි වෙලා තමයි අර නේව සංඥා නා සංඥාතන වලට පවා මේ ධ්‍යාන භාවනා ඒ ඔක්කොම දිනු කරේ බොහොමඩ මුල ඉඳගෙන. හරිද? ඉතින් බොහොමඩ මුල ඉඳලා මේ තමයි මේ ගවේෂණ කාලය. උන්වහන්සේට හිතනවා බොහොමඩ මුලින් අයින් වෙලා බෝගහ දිහා බලන්න ඕන කියලා. මේ බාහිර ගහ දිහා බලපේ කතාවක් නෙමෙයි කියන්නේ. ගස් දිහා බලාගෙන ඉන්න මොකක්වත් පිස්සුවක් දෙන්නේ නැහැනේ. ඉතින් ඒ නිසා මේ පෙන්වන්නේ Taman තමා තුලින් මේ මමී කියන දේවල් වලින් නැගිට්ටා. නැගිටලා සොයන් විවේචකේ බවට පත් වුණා. දැන් තමා විවේචනය කරන්න කවුරුත් නැහැ. දැන් ගොඩක් අය අපිට මේ ජනතාව අතරේ ඉන්නේ කොට අපිට පුජ්‍යලයෝ ඉන්නෝනේ අපි ඔය විචනය කරන්නේ. මෙතන සොයන් විවිචකයක් නිර්මාණය කරගත්තා. කියන්නේ තමා වෙන කෙනෙක්ව ගවේෂණය කරන්න මිමි කරන්න නෙමෙයි යන්නේ තමන්ම තමන් අඳුන ගන්න යන ගමන. එහෙනම් තමන්ගේ බුද්ධිය තියා තමන්ගේ මනස දිහා බැලීම ආරම්භ කරනවා. හිටපු තැනින් නැගිටලා හිටියේ කොහෙද කියලා බැලුවා. දැන් ඕගොල්ලෝ කොතනද තියෙන්නේ? හිටපු තැනමයි තාම තියෙන්නේ. ඉඳන් තැනින් නැගිටින්න. නැගිටලා බලන්න මම සිටියේ කොහෙද කියලා. ඒ කියන්නේ තමන් තමන්ගේ පොඩ්ඩක් ඈත් වෙලා තමන් දිහා බලන වැඩපිළිවෙල ආරම්භ කළා. ඒ එක්කම දෙන්නේ ඊළඟට රුවන් සක්මා මුද්දී දිහා බලනකොට උන්වහන්සේ ආරම්භ කළා තමන් හිටිය තැනින් නැගිටලා තමන් දිහා බලන්න. ඉතින් නැගිටිට පස්සේ එයාට ඊළඟට පෙනුණා අපි දෙන්නෙක් මෙතන. අපි දෙන්නෙක් ඉන්නවා මෙතන. දැන් ඔන්න සත්‍ය සහ අසත්‍ය දෙන්න රුවන් සක්මන් කරනවා. බුදුවරු දෙන්නයි. එක්කෙනෙක් ලෞකික බුද්ධ, අනෙත් එක්කෙනා ලෝකෝත්තර බුද්ධ කරා ගමන් කරන ඥානය. ලෝකෝත්තර බුද්ධිය කරා ගමන් කරන ඥානය. ඒකෝ නිතරම ද්වන්ද සටනක් තිබුණා. ඕක තමයි සුරාසුර යුද්ධය. හොඳයි නරකයි අතර ඇති වෙන යුද්ධය. කුසලා කුසල යුද්ධය. පවපිනහ අතර ඇති වෙන යුද්ධය. සත්‍ය හා අසත්‍ය අතර සිදු වෙන යුද්ධය. එතකොට බුදු දෙන්නේ මවාගෙන රුවන් සක්මන් කළා කියන එකේ තේරුම තමයි දැන් තමාතුළුණු තමන් බෙදෙන්න අවශ්‍යයි මෙතෙන්දී. නැත්නම් අභියෝග කරන්න කෙනෙක් නැහැ, තර්ක කරන්න කෙනෙක් නැහැ, උත්තර දෙන්න කෙනෙක් නැහැ, ප්‍රශ්න අහන්න කෙනෙක් නැහැ. දැන් මෙතන ඉන්නවා ප්‍රශ්න අහන්න කෙනෙක් ඉන්නවා. ප්‍රශ්න යොමු කරන්න කෙනෙක් ඉන්නවා. ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න කෙනෙක් ඉන්නවා. ප්‍රශ්න ගවේෂණය කරන්න කෙනෙක් ඉන්නවා. එක පැත්තක් අසුබ බලවේගය, තව පැත්තක් සුබ බලවේගය නිර්මාණය වුණා. මෙතෙන්දි තමයි තේරෙන්නේ දැන් ඉස්සල්ලාම නැගිටලා බලන්න පුරුදු වුණා. එතකොට ඒකෙන් ප්‍රත්‍යක්ෂ වෙලා මෙතන දෙන්නෙක් ඉන්නවා කියලා තේරුම් ගත්තා. කාය විඥානයක් තියෙනවා, මනෝ විඥානයක් තියෙනවා. දැන් මේ කාය විඤ්ඤාණය මනෝ විඤ්ඤාණය දෙකම එකක් කරගෙන මිනිස්සු ඉන්නේ. අර බෝගහ මුලදි බලන්දි මේ වෙන්වීම සිද්ධ වුණේ නැහැ. කාරම්භයේ උන්න තැනින් නැගිට්ටා, නැගිටලා බලන්න පුරුදු වුණා. මෙතෙන්දී දෙන්නෙක් වෙන් වුණා. ප්‍රත්‍යක්ෂ කරගත්ත මෙතන දෙන්නෙක් ඉන්නවා. දෙන්නෙක් ඉන්නවා. ඔය හැම කෙනෙක් තුලම මේ දෙන්න ඉන්නවා. එහෙම දෙන්නේක් නැත්තම් කායික ස්වභාවය විතරක් නම් තියෙන්නේ. එයා මෙතනින් මලහම ඉවරයි. ඉතින් පරීක්ෂණය කරලා බලන්න ඕන නම් ඔබට විනාඩි 30ක් මට නිහඬව ඉන්න ඕන කියලා නිකන් මෙහෙ පුටු වාඩි වෙලා ඉඳලා බලන්න ඉන්න පුළුවන්ද කියලා. ඕන ආගමිකයෙකුට මේ එහෙම විඥාන බලයක් නැහැ කියන කෙනෙකුට ඔන්න ඕක කියන්න. එතකොට එයා කියන්නේ අනේ බෑනේ මට නිකන් ඉන්න බෑනේ. ඇයි ඒ ඉන්න බැරි? තව එක්කෙනෙක් ඇතුළේ ඉන්නවා. ආගම් පිළිගන්න මේක පිළිගන්නේ නැති කෙනෙකුට කියන්නේ ඔයාලට ඉන්න පුළුවන් නම් හරි. එහෙනම් ඔයා මල ගමන් ලබන හැක්මේ හරි ඔතනින් ඉවරයි. එහෙම ඉන්න බෑ. ඒ නිසා මෙන්න මේ දෙදෙනෙක් වෙන් කරගත්තා. වෙන් කරගෙන අර බුද්ධ ඥාන ගුණයෙන් කුසල ඥාන ගුණයෙන් එහෙම නැත්නම් විදර්ශනා ඥාන ගුණයෙන් බලනවා මේ මනස දිහා සිතුම් පැතුම් දිහා ආ මනස හසුරවන වැඩපිළිවෙල තුල විද්‍යාත්මක හැසිරවීම මොකද්ද මේ හැම ක්‍රියාවලියකින්ම උපදින්නේ කියලා මේ ගවේෂණේ ආරම්භ කළා. ඒ ගවේෂණේ ආරම්භ කරගෙන යද්දී දැන් මේ විදියට දෙන්නේ බෙදාගෙන ඔන්න එක බුදුවරයෙක්ගේ මාරපාර්ශික පැත්තකින් එවනවා අර බුදු වෙන්න යන ගමනේ විඥාණයට එහෙම නැත්නම් ඒ කුසල බලයට බුද්ධ බලයට මාරය එවනවා මොනවද එවන්නේ තණ්හා රති රග හතරවෙනි කොටස මෙන්න ලස්සන ගෑනු ළමයි තුන්දෙනෙක් ඇවිල්ලා නටන මෙතන පුතු ඇවිල්ලා නැහනේ පුතු ඇවිල්ලා නැහැ මෙතන ඉන්නේ ඩෝටර්ස්ලා විතරයි ඉතින් ඒ නිසා මේ ඒගොල්ලෝ බොහොම නටනවා ඒගොල්ලන්ගේ නම් තමයි තණ්හාව රතිය රාගය දැන් අපි ඇත්තටම කියලා දෙන්නේ මේ මාරේ මේ ගෑනු ළමයි ඒවල නැටෙව්වයි කියලාම තමයි හිතන්නේ මේ ඇත්තට නැටු ගෑනු ළමයි නටන්න ඇති කියලා තමයි මේ අමුමුමින් ගන්න කෙනෙකුට පේන්නේ නමුත් ලදුරු පාසල් හරි ගිහිල්ලා පොඩ්ඩක් බුද්ධියක් තියෙනවා නම් එයාට පේනවනේ මේ තණ්හා රති රග කියන්නේ මේ කෙලෙස් තුනක් අපේ මේ කෙලෙස් තුනට කරපු ආමන්ත්‍රණයක් කියන අදහස ලදුරු පාසල් ගියා නම් තේරෙනවා ඕන කෙනෙකුට ඈ එහෙද ඉතින් ඒ නිසා මේක තියලා එතකොට උන්වහන්සේ ඒ තතහැරියේ නැහැ මේ දෙදෙනෙක් වෙන් කරගත්ත ගවේෂණ මාර්ගය යද්දි මෙන්න මේ බාධාව ආවා මේ බාධාව ඔය ඇත්තන්ටත් එනවා. ඔය ඇත්ත මොකද කරන්නේ? ඒව දිහා ඇස්සරලා හොරෙන් හොරෙන් බලනවා. ඇස්සරහැර බලනවා. ඒක තමයි හැටි. තණ්හාවට රාගයට තියෙන. දැන් පිරිමියාගේ උනස් සිරිතක් තියෙනවා. ලස්සන කෙනෙක් එහෙම ගියා. ආ බලනවා. හොඳයි. හොරෙන් බලන කාන්තාවගේ සිරිතක් තියෙනවා. හෑන්සන් බෝයි කෙනෙක් අර ලස්සන කෙනෙක්. ඒ තණ්හාව රති රාගය තමයි ඒකෙත් ඇතුළේ තියෙන්නේ. සාමාන්‍ය දෙයක් කියලා පිළිගත්තත් ඒක ඇතුළේ තියෙනවා තණ්හාව රති රාගය ඔන්න නටන්න පටන් ගන්නවා. දැන් ඒක මේ ඊට පස්සේ ඒ ඒ ඒව දිහා හොරෙන් ඇස්ස අර බලබලා ඉන්න ලෝකේ උන්වහන්සේගේ එකම න්‍යායය තියෙන්නේ මම මේ ගමන එක්ක මිය යනෝ නැත්තම් මේ සත්‍ය අවබෝධ කරගන්නවා. මිය ගියත් මට කම් නැහැ. මරණය කැප කළා තමයි මේ ගවන්නේ යන්නේ ආයි මම කන්නේ කියලානේ වාඩි වුණේ කිරිබත් කුලි 49ක් ගලදුවා කියලා කියන්න බෑ එහෙමනම් පුඩා මේව වෙන්න ඕන ඉතින් ඒ නිසා එච්චර ලොකු බලක් තියෙන විදියක් නෑ ඒ නිසා එහෙම දිරවන්න මේ 49 එකට දිරවන්න ඔටුව නෙමෙයි ඒ මනුස්ස ජීර්ණයක් තියෙන ඒ නිසා එහෙම එකක් නෙමෙයි උන්වහන්සේ දානි ගන්න නැති ඒ දවස් ගානේම කිරිබිඩු දානයි කිරිවත්ම ගැලල දෙන්නේ නැති. කමන්නේ. එහෙම ගැලල දෙන්නේ නැති උන්වහන්සේ දානේ සුවයෙන් වළඳලා උන්වහන්සේ මේ ගවේෂණය තුළ උන්වහන්සේ යෙදෙන්නේ නැති. එහෙම නැත්නම් සතිපතා සතියේ මේකට වෙන් කළා. අපිට සතියේ හිටිය කියලා හරියටම දින දාන්න බෑ. ඒක ගවේෂණයේ කාලය තුල මේ විදිහට බෙදලා ඉතින් හදන එක තමයි අපේ සාහිත්‍ය ක්‍රමවේදය. 550 ජාතක කතා 550ක් නෑනේ. ඒ 550ක් කියලා කියන්නේ තියන කොයින් හරි ඒ වගේ තමයි. නොයිකුඹ. ඉතින් ඒ නිසා දැන් මේව දිහා ඇහැරලා බැලුවේ නැහැ මොනවද අධ්‍යාත්මික ගවේෂණයේ කරාම ගියා. දැන් ඔයත් මේ අධ්‍යාත්මික ගවේෂණය කරා එහෙම යන්නේ. දිගට මේක දිගට අධ්‍යාත්මික ගවේෂණය කරා යනවා නම් මේක බොහොම ඉක්මනින්ම අවබෝධ කරගන්නවා. ඔයත් මොනපුරුව බලන්න යනවා, මිනිපිරිය බලන්න යනවා, වතු පිටීර කඩම් ගැන හිත හිතා ඉන්නවා, අරව කළා මේව කළා ඉඩ තියෙන කාලේ තමයි මේක බලන්නේ. මේකට ඉඩක් තිබුණා. ඉතින් මේ තණ්හා රදි රගාවලට කිසිම ඉඩක් නොදී උන්වහන්සේ මේ වැඩපිළිවෙලේ දිගටම ඉස්සරහට ගියා. එහෙම ඉස්සරහට යද්දී උන්වහන්සේට මහා ගෝර භයංකාර බාධක ගොඩයි. මහා වැහි හෙන හඬ බය විරංකාර තත්ත්වවල ඇති වුණා. කෙලෙස් වරුසාවක් වහින්න පටන් ගත්තා. ඒ කියන්නේ කෙසේ හරි මෙයා පෙරදී යුතුයි කියලා අර පැත්තෙන් ආරම්භ කරන. දැන් ඔයත් උනත් මේ ගමනේ යද්දී අධ්‍යාත්මික බලය සූදානම් වෙනවා. පරිම බලය යොදලා මේ තමන්ට නතු කර ගන්න. හරියට අර වෙන්දේසියකින් කැමැතිම භාණ්ඩයක් මිනිස්සෙක් ගන්න දිගටම තරඟ වදිනවා වගේ. ඉඩමක් හරේ මොනවා හරි දෙයක් වෙන්දේසි කරද්දී රත්තරම් බඩු හරි තමන් වටිනාය කියලා හිතනොත් එහෙම ඒක ගන්න යුද්ධ කරනවා වගේ. මෙතන මනස උපරිමයේ බලය තමන්ට යොදවන්න පටන් ගත්තා. තණ්හා රති රාගවලට මේ ප්‍රියංකර භාවය පෙන්නලා මෙයාව රවට්ට ගන්න බැලුවා. රවට්ටන්න බැරි නිසාම ගෝර භයංකාර පැත්ත පෙන්නලා මෙයාව එලවන්න පුළුවන්ද කියලා බැලුවා. දැන් පාලන තන්ත්‍ර තුලත් එහෙම තියෙන්නේ. මම සල්ලි වලට ගන්න පුළුවන්ද කියලා බලනවා. යාව ගන්න බැරි නම් එන මරලා දානවා. එහෙම නැත්නම් වෙන ක්‍රමයකින් යාව පරාජය කරනවා. ඒ වගේ මෙතනත් මානසික බලවේගයේ බැලුවා සොඳුරු මිහිරි මිහිණි කාන්ත පැත්තෙන් මෙයාව නතු කරගන්න බැරි නිසා ඊටාම භයංකාර කටුක දුක් වේදනා සහිත මෙතන දසබිම්බර මාර සෙනගත් එක්ක යුද්ධ කරන මේ මහා මාර වරුසාව වහින්න පටන් ගත්තා. වහින්න පටන් ගන්නකොට එතකොට උන්වහන්සේ ළඟ තිබුණා අර විමුක්ති ඇහැ කියන එක තෝරගන්න තිබුණා. ඒක තෝරගත්තා මේ බුදුවරු දෙන්නෙක් නිර්මාණය වෙන තැනදී. මොකද්ද මේ විමුක්ති ඇහැ කියන්නේ කියලා. ඒක තේරුම් ගත්තා. කියන්නේ සම්මුති ඥාණයෙන් තේරුම් ගත්තා. මෙතෙන්දි විමුක්ති ඇහැ දැකීමට පාදක කරගත්ත තමාව තමා දෙස බැලිය යුතුයි කියන එක මෙතෙන්දි විමුක්ති ඇහැ තෝරගෙන දෙදෙනා අතර සංවාදයේ ගියා. ඒ සංවාදයේ විමුක්ති ඇහැ යද්දී ඒ ගුණේ වඩද්දී ඒ ලෝකෝත්තර කුසලයේ වඩද්දී තණ්හා රති රගා ආවා. ඒව පරාදේ කරා. ඒ විමුක්ති ඇහැ මෙන්න මනාව ආරක්ෂාව සපේන අවස්ථාවක්. ඒ මහා ගෝර භයංකාර මහා වරුසාව කෙලෙස් වරුසාව වහිනකොට විමුක්ති ලිංගය විමුක්ති මුතලිංග හිත විමුක්ති ඇස නයින්ට නන්දාලා තියෙනවද? කොහෙද මුතලිංග කියලා ණයක් ඉන්නේ? මොකක් නැහැ නේ නයින්ට ඈ. ඔව්. ඉතින් ඒ නිසා මේ තමයි විමුක්ති ඇහැ. සිවලිංග තියෙනවනේ මෙයා මුතලිංග. නාගරාජය කියලා කියනවා. මෙයා තමයි විමුක්ති ඇහැ. විමුක්ති ඇස ඇවිල්ලා මොනවද තමන්ගේ බුද්ධ රාජ්‍යයට යන ඒ ගමන, ඒ සිහිය, ඒ ඥානය, ඒ කුසලය වැහි බින්දුවකින් තෙමෙන්නේ නැති වෙන්න ආරක්ෂා කරගත්තා කියන්නේ ඒක තමයි. දැන් අයගොඩ දෙයා මේ වගේ වැස්සක් වැස්සොත් මේ සීල් කළා තිබ්බත් තෙමෙනවනේ. ඉතින් නමුත් මේ නායකට එහෙම කරන්න බෑනේ. මෙහෙම ඉදි තෙමෙන්නේ නැහැ කියලා කියන්න බෑනේ. තෙමෙනවනේ අනිවාර්යෙන්. එහෙම නැතුව ඉන්න පුළුවන් කමක් නැහැ. මේ විදියට මේ පෙන්වන්නේ තමන්ගේ බුද්ධිය, තමන්ගේ ඥානය තුළ අර වඩපු විමුක්ති ඇස තමන්ට ආරක්ෂාවට රැකවරණයට සිටියා. ඔයත්තන්ට වුණත් ඒක අර ඒ බාධක එනකොට ඒ ධර්මඥානය තුලින් ගන්න දෙයින් එයට පහර දෙන්න ඕන. එහෙම නැත්නම් ඒක රැකවරණයක් හැටියට, ආරක්ෂාවක් හැටියට බලපවත්ත ගන්න ඕන. නිතරම ධර්මයෙන් උත්තර දෙන්න ඕන ඒවට. අවුවෙන්නේ නැති වෙන්න. මේ මානසිකව පැමිණෙන දේවල් මේ තණ්හා රති ලගා පැමිණෙද්දිත් මේ මානසිකයේ උත්තරේ ලබා දෙන්න ඕන. එතකොට මේ වගේ ගෝර භයංකාර මහා කෙලෙස් වරුසාව වහින්දිත් එතෙන්ටත් අපි අර විමුක්ති ඥාණයෙන්, විමුක්ති මාර්ගයෙන්, එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයෙන් උත්තර දෙන්න ඕන මෙතෙන්ට. ඊළඟට තමයි බුදුරජාණන් වහන්සේ මෙන්න රාජායතනයටපත් වෙනවා. මේ තමයි මෙහෙම එකක් තිබ්බනම් මෙහෙම නයික් ඇවිල්ලා හෙවන හදන්න ඕනේ නෑනේ. මෙහෙම එකක් මේ බාහිරව තිබුණේ නෑ. මෙහෙම රන් රන්සිරි ගයක් රන් ගයක් මුකුත් තිබ්බේ නෑ. රන් ගයක් තිබ්බේ නෑ. රුවන් ගෙහි තිබ්බේ නෑ. ඒ රුවන් ගෙයි කියලා කියන්නේ බුද්ධ රාජ්‍ය කරදන රජ කෙනෙක් අහම රාජායසනයක් තියෙනවා. එහෙම නැත්නම් එයාට තියෙනවා මාලිගයක් මොනවා හරි. මේක තමයි ලෞතර බුදුහාමුදුරන්ගේ මාලිගය. මේ රුවන් ගෙයි මෙන්න රුවන් ගෙටපත් වුණා. මොනවද මේ දිගටම විමුක්ති ඇස වැඩිීමේ හේතුව? මුතලින්ග නාගරාජයා ආරකවර්ණය ලබා දීමෙන් මෙන්න සම්බුද්ධ රාජ්‍යයටපත් වුණා. උන්වහන්සේ ඊළඟට සමාධි සෝයෙන් වැඩ සිටියා. ඊට පස්සේ අවසානයේ මොකද වෙන්නේ? තපස් බල්ලුක ඒ කියන දෙන්න නේ මේ පැණි ඒ විලඳ වර්ග ඔවුන් ගෙනියන්න ආදාගත් ආහාර වර්ග මේ ශ්‍රමණයේ දැකලා පූජා කළා. ඒක කළා. ඒගොල්ලෝ ලංකාව කරාම ඇවිල්ලා අර ලංකාවේ කේස ධාතු ඇති කළා. චෛත්‍යයක් මුලින්ම ලංකාවේ හැදුවේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ සිටිද්දිම කියලා සඳහන් වෙනවා. ඒක විවිධ රටවල් වල විවිධ වලක් තියෙනවා. මේ පැත්තට ගියයි කියලා එහෙන් කියනවා, මේ පැත්තට ආවා කියලා මෙහෙන් කියනවා. සමහර ලාට මෙහෙන් කොටසක් තියලා ඒ කොටසක් ගෙනිච්චද දන්නේ නැහැ. කොටස් කොටස් වශයෙන් උන්වහන්සේගේ මොනවා හරි කේස කලාප හරි මොනවා හරි උන්වහන්සේගේ අරගෙන ඇවිල්ලා ඉතින් සමහර ලාට ඉතින් කේස් ටිකක් කපලා දාපු දැනකින් අරගෙන යන්නත් ඇති මතකයක් හැටියට. නැත්නම් ඉතින් බුදු කෙනෙක් සාමාන්‍යයෙන් මගේ මේ කෙස් අරගෙන ගිහිල්ලා වඳින්න, දත් අරගෙන ගිහිල්ලා වඳින්න කියලා කියන්නේ. නමුත් කෙනෙක් සිහිවටනයක් හැටියට අපි බෝගහක් ළඟට ගියාම බෝගහක් කොලයක් අරන් එනවා. කාගෙන්වත් අහලා නෙමෙයිනේ. අපි අරන් එන්න පුළුවන්. ඒ වගේ උන්වහන්සේ සමහරලාට වැඩ හිටිය තැන නිසා කෙහෙරවුල් මේවා තිබිච්චත් නිසා යම් ආකාරයකට අඩු කරගත්තත් දන්නේ නැහැ නේ. ඉතින් අඩු කරගත්තාම තියෙනවා. එතකොට ඒ ටිකක් අරගෙන එන්නත් පුළුවන්. සතුටෙන් කොහොම හරි ඉතින් අරගෙන ආවා. කමක් නැහැ. හරි. දුන්නා හරි. එල්ලුවාම ඕන්නම් කැමති නම් ගෙනියන්න කියලා හරි කිව්වා. මෙන්න මේ ගමන තමයි, මෙන්න මේ පරේෂණාත්මක ගමන තමයි සත්සතිය කියලා කියන්නේ. එතකොට බුදු වෙන්නේ 6 වෙනි සතියේදී. සම්බුද්ධත්වයට ලෝතර බුද්ධත්වයට පත් වෙන 6 වෙනි සතියේදී. එතන ඉඳලා පළවෙනි දානේ මේ ඇත්තෝ දෙබල දෙබෑගෙන් ලබලා දෙන්නගෙන් ලබලා එතනින් පස්සේ තමයි පන්සාලේ සස මේ සම්බුද්ධ මේ චර්යාව ආරම්භ කරා. එහෙමනම් ඉතින් මේකෙන් ගන්න තියෙන ආදර්ශය තමයි ඔය ඇත්තන්ටත් මේ අධ්‍යාත්මික ගවේෂණය මෙන්න මේ විදියට ආරම්භ කරන්න කියන එකයි. මේ අධ්‍යාත්මික ගවේෂණය තුළ ඔබ කොතනද ඉන්නේ? පළවෙනි සතියේද, දෙවෙනි සතියේද, තුන්වෙනි සතියේද, හතරවෙනිද, පස්වෙනිද, කොතනද ඉන්නේ? දැන් ඔය ඇත්තොත් බුදු වෙන්න යන ගමනක් මේක. ආහා අපිට බුදු වෙන්න බෑ. බුදු වෙන්න කිව්වහම අපි අර ඔළුවේ මැවිලා තියෙන සම්මා සම්බුදවරු. එහෙම නෙමෙයි අනුබුදු. ඈ ඊළඟට ඒකයි. එතකොට මාර්ගඵලයක් ලබන්න යන ගමන කියලා කියන්නේ බුදු වෙන්න යන ගමන. ඒකයි අය කිසිදාට ආවන්නේ. අපි හරීම පටු විදියට තේරුම් ගත්තේ. දැන් බලන්න මහායානිකයාගේ කොච්චර විශිෂ්ට දර්ශන තියෙනවද? හරි පටු විදියට තේරුම් ගත්තේ. ඒගොල්ලොත් බුදු වෙන්න යනවා කිව්වා. ඔවුන් බුදු වෙන්න කියලා අදහස් කරන්නේ මේ ධර්ම තේරුම් ගන්න කියන එක. එහෙම නැත්නම් ඔය සම්මා සම්බුදු බව ලබනවා නෙමෙයි. එදහම් තේරුම් ගන්න යන්නේ පොදු වෙන්න යනවා කියන්නේ ඒකයි. මං හිතනවා ඔයා ඇත්ත මේ දෙවෙනි තුන්වෙනි සතියේ ඇති හොඳට කියලා. කියන්නේ තමන් තමන්ව ගවේෂණය කරගන්න වැඩපිළිවෙලේ නේද? ඒ ගමනේදී ඉතින් හොඳටයි ඉතින් තේරෙනවා ඇති මේ කියන්නේ එක සැරේම ඔක්කොම ටික පෙළට එනවා නෙමෙයිනේ. ඊට පස්සේ මේ හතරවෙනි අත්දැකීමත් ඒ වගේම පස්වෙනි අත්දැකීමත් වලත් තියෙන බුද්ධත්වයෙන් මෙහා තියෙන අත්දැකීම් රාශියම ඇති වෙනවනේ. ඉතින් ලෝකෝත්තර මගට පිවිසියා. ලෝකෝත්තර ධර්මයට මුලින්ම පිවිසියා. ඊට පස්සේ ලෝකෝත්තර දර්ශනය තුල උන්වහන්සේ තවත් ප්‍රගුණ කළා. තවත් පරිශ්‍රණය කළා. පරිශ්‍රණය කළා. උන්වහන්සේ තවත් මේක ප්‍රකට කරගත්තා. අඩුවක් නැහැ කියලා තේරුණත් තවත් ගවේෂණය කළා. ගවේෂණය කළා තමයි උන්වහන්සේ මේ ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරන්න තමන්ගේ පරණ යාළුව හොයාගෙන ඔය ඉසිපත නිමිගදාය කියන ප්‍රදේශයට වඩින්නේ. මේ ආකාරයට තමන් දිහා තමන් බලන්න පුරුදු වෙන්න කියන කාරණේ අපි මතක් කරනවා. මේ කතාව සම්මුති වශයෙන් තියෙන එක එක වෙනම විදියක්, පරමාර්ථ වශයෙන් අපි පැහැදිලි කරපු විදිය තව විදියක්. සම්මුති එක සම්මුතියට සම්මුති සත්‍යයක් ඒක ඇත්තක්. පරමාර්ථ කාරණේ පරමාර්ථ විදියට ඒක සත්‍යයක්. මේක තව ගොඩාක් ඉතින් මේක විග්‍රහ කරන්න පුළුවන් පැති කඩවල් තියෙනවා. විග්‍රහ උනේ නැහැ, විග්‍රහ කළේ නැහැ. ඒවා අවස්ථානුචිතව ඉස්සරහදී අපි උමනා කරන තැන්වලදී තව විග්‍රහාත්මකව පුළුල්ව මේවා ගැන අපි කතා කරන්නම්. මේක අර සම්ප්‍රදායික සංකල්පය වෙනස් කරන්න කියපු කතාවක් නෙමෙයි. මෙන්න මෙහෙම දල සටහනක් මේක ඇති කරගන්න, එහෙම ඇති කරගත්තාම තවන්න සහනයක් ලැබෙනවායි කියන කාරණේ. හරි. මුලින්ම තමන් නිවන දන්නවද? පළවෙනි කාරණය තමයි නිවන ඔබ දන්නවාද? දන්නවනම් තමයි නිවනට පරිවර්තනය වෙන්න, එහෙම නැත්නම් ප්‍රත්‍යක්ෂ කරගන්න පෙරලෙන්න හැකියාව තියෙන්නේ. ගෙඩියක් දකිනවනම් කඩන්න පුළුවන්. පාරක් දකිනවනම් යන්න පුළුවන්. එහෙම නැත්තම් කරන්න බෑනේ. ඒ නිසා මුලින්ම තමන් නිවන දකින කෙනෙක් බවට පත් වෙන්න ඕන සම්මුති ඥානෙ. සම්මුති ඥානෙන් දැනෙන කෙනෙක්ද දකින කෙනෙක්ද නිවන? මෙතන ඉන්නෝ එක්කෙනෙක් දෙන්නෙක් ඉන්නෝ. එහෙත්තන නිවන පේන. අනිත් අයට තේරෙන්නේ නැහැ මොන මොකක්වත් තේරෙන්නේ නැහැ තම ආරම්භයේ. කරුණ දෙන්නකොට තේන්න. දැන් හරි ප්‍රශ්නය එලා තියෙන මං කාට කතා කරනවද කියන ප්‍රශ්නේ තියෙනවා මෙතන. උනාට අපි ඉස්සරහට කල්පනා කළා මේ පස්සෙන් ඉන්න කට්ටිය හැමදාම ටිකක් ඉස්සරහට ගන්නවට වැඩිය හොඳයි. ඉස්සරහින් මේ ඉන්න කට්ටියට කියන්න ඕන පස්සෙන් ඉන්න අයට කොහොම හරි කනවැලා අල්ලගෙන ඉස්සරහට එන්න කියලා. එතකොට හරිනේ නේද? දැකලා තියෙනව නේද? කටුස්සු හැඩය හෙනව. කොළපාටට ගියාම කොළපාට වෙනව. නිල් පාටට ගියාම නිල් පාට වෙනව. රතු පාටට ගියාම රතු පාට වෙනව. මේ දේශපාලකයෝ ගැන නෙමෙයි කිව්වේ, මේ කටුස්සු ගැන කිව්වේ. ඉතින් ඒ නිසා දැන් ඒ කොහොමද? එහාට ඒ වර්ණයත් එක්ක දැකලා කටුස්සට පුළුවන් මේ අනුගත වෙන්න. ඔයත්තන්ටත් බැරිද කටුස්ස වගේ වෙන්න? නිවනේ ස්වરૂපයට අනුගත වෙන්න, නිවනේ ස්වરૂපයට හැඩ ගැහෙන්න බලන්න. කටුස්සට වැඩේ කරන්න පුළුවන් අපිට බැරියයි. ඈ අච්චර නුගස් සතාට ඒ සතා කොහොම දැනගන්නවද මේ කොළ පාටයි කියලා? ඒ තියෙන පාටම මෙයා ගන්නවා එකට. හොඳට බලන්න. කොළ පහට ගහට ගියම තද කොළ පහටයි. ආයෙත් නම් දුඹුරු පාට වගේ ගහගෙන ගියා දුඹුරු පාට වෙනවා. එක් මා පොදුරේ. ඉතින් ඒ නිසා ඇයි අනුගත වෙන්නවා කියන එක තේරුණා. නිවනට අනුගත කරන්න මනස. නිවනට අනුගත කරන්න මෙහෙම සමාන කරන්න. සමාන කරලා බලනවා. අපි සමාන කරලා බලද්දි මොකද කරන්නේ? අසමාන දෙයක් තියෙනවා නම් අපි වැඩිපුර තියෙන දේවල් කඩලා අයින් කරලා කරක සමාන කරගන්නවා. වාහන වල යතුරු එහෙම නැති වුණාම අපි යතුරු කප්පව ගන්නෙ ගිහිල්ලා යතුරු දෙන්නා. මේ යතුරට සමාන, මේ දැටි වලට සමාන තව එකක් හරි ගස්සන. ඒ වගේ මේ නිවනට සමානව මනස සරිලන්න, හැඩගස්සන්න. හැබැයි ඒක නිවන දැනගත්තාට විතරයි ඒක කරන්න පුළුවන්. අන්න එතන අනුගත වීම කියන එක තියෙන්නේ. පොඩ්ඩක් හිතලා බලන්න මේ සිතේ වේගය මහ පුදුමයි. හට ගැනීමයි නැතිවීමයි දෙකම එකවර සිද්ධ වෙනවා. මොකද වෙන්නේ? හට ගැනීමයි නැතිවීමයි දෙකම එකවර සිද්ධ වෙනවා. එතකොට මේ වේගය ගන්න බලන්න ඥානයට මේ වේගය ගන්න ඕන. හට ගැනීමයි නැතිවීමයි දෙකම එකවර සිද්ධ වෙනවා. ඒ වේගය දකින්න පුළුවන් ඥානය ඔබට තියෙන්න ඕන. ඔව්, සියල්ල අත්හැරීම තුලින් සමීප කරගන්න ඕන තමයි. ඒක තමයි. ගොඩාක් රවුම් හිතන්න එපා. අර කියපු කාරණේ බලන්න. ඒකට මේ අටවටික වටේක දාගන්න එපා. හට ගැනීමයි, ඔව්, ඒක සංකල්ප වලින් දකින්න යන්න එපා. ඒක ගැන මෙහෙම නිකන් හීනමවන්න යන්න එපා. නුවණින් දකින්න. හට ගැනීමයි නැතිවීමයි දෙකම එකවර සිද්ධ වෙනවා. දකින්න බලන්න. දැන් බල්බ් එකක් පත්තු වීමයි නිවීම එකවර සිද්ධ වෙනවා. බල්බ් තියෙන අද තොරන් වල හැම නිවිලා පත්තු වෙලා නිවෙන්නේ. ඒ පත්තු වෙලා නිවෙනවා. තේරුණානේ? තොරන් වල වෙන්නේ මොකද්ද? පත්තු වෙලා නිවෙනවා. දැන් මේක හිම නෙවෙයි. මම කිව්වේ ඒක තමයි. අර මොලේ මුරුදු අර කර තොරණ බල්බ් එක පත් වෙලා නෙවෙයි මේක. හිම නෙවෙයි. පත්තු වීමයි නිවීම එකවර සිද්ධ වෙනවා. හරි, බල්බ් එක එළිය කොහමද? ඒ නම නෝක තමයි හිතන්න පුරුදු වෙන්න ඕන කියලා කියන්නේ. හිතන්න පුරුදු වෙන්න ඕන කියන කාරණේ එතන. එච්චර දියුණු කරගන්න නෑ කාගවත් මනස, බුද්ධි, ඥානය දියුණු කරගෙන නැහැ. නිවිලපත් වෙන බකින්න පුළුවන්. නිවීමයි පත්වීමයි එකවර සිද්ධ වෙන එකක් දකින්න දිනු වෙලා නැතෙන දිනු කරන්න ඕන. ඒක දකින්න ඕන. මේ ඇහැ කියන එක කොච්චර මායාවක්ද කියනවනම් ඔය රාහයට ගන්න ගිනි පෙල්ල අරගෙන තව එක්කෙනෙකුට කියන්නේ වේගෙන් කරකවන්න කියලා. මොකද පේන්නේ? ගිනි රවුමක් වෙනවා. වලල්ලක් එතන තියෙනවද? අන්න ඒකයි වැඩේ. ඒ නිසා ඇහි දෘශ්‍යමානේ ගුණයෙන් ලෞකික ඥානයෙන් යුක්තව දකින ඒ සීමාව තුළ කිසි විටක කිසිම දෙයක් සත්‍යක් නැහැ, ඇත්තක් නැහැ. ඒකයි තියෙන්නේ. පොඩ්ඩක් ඒ ගැන විමසන්න බලන්න විනාඩි කීපයක්. ඇතිවීම සමගම නැති වෙනවා. නැල්ලුණු දේ ඇල් වෙනවා සමගම නිවෙනවා. ඇතිවීමයි හට ගැනීමයි, ඒ කියන්නේ හට ගැනීමයි නැතිවීමයි දෙකම එකවර සිද්ධ වෙනවා. ඒ ස්වභාවය මොකක් අපිට දකින්න පුළුවන්, මොකක්ද අපිට ග්‍රහණය කරන්න පුළුවන් කියන විමසුම් බුද්ධයෙන් බලන්න. ඔය අපූරු කතාවක් තියෙනවා අපේ එර්දි ප්‍රතිහාර ලබා ඇති මුගලන් මහරහතන් වහන්සේ මේ ලෝකෙ වටේ අසුරු සැනක් මෙහෙම උස්කලාත පහත් කරනකොට කෙනෙක් මෙන්න මෙහෙම අසුරු සැනක් අතින් මෙහෙම කරන්නේ. අසුරු සැන කියන්නේ ඒකට. එහෙම කරනකොට හත් වතාවක් ගිහිල්ලා එනවා. ඒක නිකන් බුද්ධියට අල්ලන්න බලන්න. එතකොට දැන් හත්වතාවක් ගණන් කරන්න, දැන් එකයි කියනකොට ගිහිල්ලා આવොත් එච්චර වේගෙන් එක කියනකොට ගිහිල්ලා එනෝ, එක වතාවක් આવොත් එම ඒකට හතට ගණන් කරන්න. එතකොට හතට ගණන් කරන්න මේ අසුරු සැනේදී ඈ හතර ගණන් කරන්න බෑ අසුරු සැනේදී. ඒක තමයි. ඇයි මෙච්චර කාලයක් ඒව හෙව්වේ නැත්තේ? අන්න බලන්න. අන්න ආර්ය ශාවකයෙකුගේ වේගය නමරත් ගිහිල්ලා එන්න පුළුවන් ලෝකෙ වටේ. දැන් මං ගිහිල්ලා එනවා මෙතෙන්ට. ඔන් දැන් ගිහිල්ලා එන්න ගිහිල්ලා ආවා. හසරෙම මේ දැන් ගිහිල්ලා ආවේ. දැන් පේන්නේ නැහනේ. ඒ දේම පේන්නේ හොල්ලන්ගේ හැට. ඒක හත්තතාව ගිහිල්ලා එකයි දෙකයි තුනයි හතරයි පහයි හයයි හතයි කියන්න බෑනේ අසුරු සැනේ. ශක්තිමත් පුරුෂයෙක් වේගෙන් උස්කලතා පාත් කරනවා වගේ. එතකොට තප්පරය යන්නේ එහෙම වේගෙන්. මොකද්ද එතකොට එකකින් කියන්නේ? මොකද්ද එකකින් අදහස් කරන්නේ? මනස කියන එක නෙමෙයි. ඒක තමයි අකාලික කියන්නේ. අකාලික කියන්නේ ඒකයි. අකාලිකයේ වේගය. ඒක සුදුහාඳුරු කෙනෙක් ලංකාවේ බොහෝ භාවනා ප්‍රගුණ කරලා කරලා කරලා එයා දැන් අවුරුදු 7ක් වෙනවා කව මෙහෙ ඇවිල්ලා. එයා දැන් බුරුමෙට යන හතරකට භාවනා කරන්නේ. එයා කව මනස හරිම වේගවත් කිව්වා. මම කව කොච්චර වේගවත්ද කියන්න බැරි තරම් වේගවත් කිව්වා. මම කව වේගයක් නෑ මනස කියලා. එයා කව වේගයක් තියෙනවා කියලා. මම කව එන වේගය කොච්චරද කියලා කියන්නේ. වේගය කියන්නේ මොනවා හරි මනින්න පුළුවන් නිර්ණායකයක්නේ. වේගය නම් මනින්න පුළුවන්. ඒක පැයට කිලෝමීටර් 10යි 20යි 100යි නැත්තම් ලක්ෂයයි කෝටියයි කියලා හරි මනින්න පුළුවන් නිර්ණායකයක්. මගෝ වේගයක් නෑ. වේගයේ උපරිමය නිශ්චලයි. ඒක ලෝකේ ගණිතයේ තියෙන උපරිමය. එතන ගණිත විද්‍යාවේ තියෙන උපරිමය න්‍යාය උතන ඈ වේගයේ උපරිමය නිශ්චලයි. අන්නේ නිශ්චල භාවය තමයි ලබන්නේ. ඕක තමයි දුටු දේ දුටු පමණයි කියන්නේ. ඔන්න ඕක අපේ අය දුටු දේ දුටු පමණයි කියලා අතහරින්නේ. දැකලා අතහරිනවා වැරදීනේ. දැකලා අතහරින එක වැරදී. එතකොට දුටු දේ දුටු පමණයි නෙමෙයි, ඒක දැක සංකල්පනය කර අතහරින ලදී. දුටු දේ දුටු පමණයි කියන තැන දුටුවාද නැත නැද්ද දුටුවා දුටුවාද නැත නැද්ද දුටුවා ඇතෙන් නැත නැතෙන් නැත්තම් මොනවද තියෙන්නේ ආ මුකුත් නැත්තම් කොහොමද අඳුනගන්නේ ඈ මම අහන්නේ මුකුත් නැත්තම් කොහොමද අඳුනගත්තේ ඒතන නෑ ඔය ඔය ඇත්ත මුකුත් නෑ කියන තැන යමක් තියෙනවා හොඳට මතක තියාගන්න ඔව් හොඳට මතක තියාගන්න ඔබ ඔය මුකුත් නෑ කියන තැන තියෙනවා නැත්නම් කොහොමද අඳුනගත්තේ මුකුත් නැත්තම් අඳුනගන්නේ කෙසේද මුකුත් හඳුනගන්නේ කොහොමද නැත්තම් ඒ නිසා මුකුත් නැහැ කියලා කියන්නේ මොනවා හරි තියෙන නිසා දැන් එහෙනම් දැන් මොකද කරන්න ඕන නැම් තියෙන නිසා නැහැ කියලා කියනවා තියෙනවා කියලා කියනවා දැන් මේ මේසේ මත ඉතින් මුකුත් නැහැ කියලා කියන්නෙත් මොනවා හරි ස්වභාවයක් බලලා තියෙනවා කියලා කියන්නෙත් මොනවා හරි ස්වභාවයක් දැකලා තියෙනවා නම් අහවල් දෙය තියෙනවා නැත්නම් මේ නිකන් හිස් වගේ ස්වභාවය දැකලා අපි කියනවා නැහැ කියලා. එතකොට දෙකම එකයිනේ. නැහැ කියන්නේ ස්වභාවයකට තියෙනවා කියන්නේ ස්වභාවයකට. එතකොට එතන තියෙන සංඥා දෙකම වැඩ කරනවා. එතකොට අපිට අවශ්‍ය කරන්නේ මොකද්ද? සංඥා නිරෝධය. සංඥා නිරෝධයක් ඕන. ওই දෙක දිහා බලලා සංඥා නිරෝධය ලබන්න බෑ. මුකවත් නැහැ කියලා බලලා සංඥා නිරෝධයක් ඇති වුනෙත් නැහැ. තියෙනවා කියලා සංඥා නිරෝධයක් ඇති වුනෙත් නැහැ. එහෙනම් මොකද බලන්න? අන්න සංඥා නිරෝධය හොයන්න ඕන. ඔය පුංචි මොලේට එක දෙන්න. එක විසඳලා දෙන්න කියලා දෙන්න. වැඩ දෙන්න. එකෝයා දිනයි එකෝයා පරිදි එක්ක දිනයි එක්ක පරිදි හැම කෙනෙක්ගේම මමංකාරය ඇතුලේ හරියට මේ එයා හිතාගෙන ඉන්නවා මනසේ ඇතුලේ මමංකාරය එයාට ඕන දෙයක් පුළුවන් කියලා එතකොට මේ ධර්මයේ දෙන්න ඕනේ ආට හරි මෙන්න විසදලා දෙන්න. එනම ඉන්න Nirodhe මට මෙතන තෝරලා දෙන්න. හාමුදුරු කියනවා මොකවත් නැහැ කියන්නේත් ස්වභාවයක් දිහා බලලා සංඥාවකින් තියෙනවා කියන්නේත් මොනවා හරි ස්වභාවයක් දැකලා සංඥාවකින් ඒ දෙකම තුල Nirodhe නැත. එහෙනම් මට Nirodhe හොයලා දෙන්න. ඒකයි කරන්නේ. ඒක වඩන තරමට ඒ දිනුම පෙරදුම වැඩෙන්න ඕන ගුණය වැඩෙනවා. මෝහත් කරන්න පිහියක් වුණත් කැපේ මේ වගේ ඥානයත් මේ කරුණුත් එක්ක ගස්ඨණය කරන්න ඕන. නෝන. චින්තාමය ප්‍රඥාව ඇති වෙන්න හිතන්නම ඕන. මෙනෙහි කරන්නම ඕන. විදර්ශනා කරන්නම ඕන. ඒ කාලේ ඒ විදර්ශනත් ප්‍රඥාව තිබ්බ නිසා දැක්කා. දැන් අපි සම්මාදිට්ඨිකයි කියලා හිතාගෙන ඉන්නේ. එයා අපි නිවැරදි දැකීමේ ඉන්න අයයි කියලා හිතාගෙන ඉන්නේ. ඒකම තමයි ලොකුම වරද. හයිති යන්න ඕනේ නෑ නේ අය. අපි නිවැරදි දැන් යංගිසි මිනිස්සේ මම පෝසත් කියලා හිතුවා. එයා පෝසත් වෙන්න යන්නේ. ඒක වෙන්නේ මම බලවත් කියලා හිතුවොත් එයා බලය පැත්තට යන්නේ නැහැ. එයා බලවත් නේ. හැමෝම එහෙම හැමෝම සම්මාදිට්ඨිකයි හැම ආගමේම ඉන්න කට්ටිය. හැම ආගමේම ඉන්න කට්ටිය ඒගොල්ලෝ හිතන්නේ සම්මාදිට්ඨිකයි. ඒ කියන්නේ අපි තමයි හරි දැක්ම. මේක තමයි හරි දැක්ම. මේක තමයි හරි මාර්ගය. මේක තමයි හරි ආගම. මම තමයි හරි. මේ මතය තමයි හරි. කියන හිතනවා. මනෝ සිහිනෙන් අවදිවන්න, නින්දෙන් අවදිවන්න, සිහින දැක දැක ඉන්නවා. සිහිනයක්, දිගටම සිහිනයක් තියෙන්නේ. මනෝ ලෝකේක අතරමං වෙලා ඉන්නවා. බලන්නේ මතවාදෙ ඉන්නේ. හැමතිස්සෙම බලන්නේ අතීත සංඥාවේ. සජීවීව බලන්න මේ මොහොතේ බලන්න යමක් දිහා. මෙන්න මේක දිහා බලන්න මේ මොහොතේ. මේ මොහොතේ බලන්න මේක දිහා. මේ මොහොතේ බලන්න. අතීත සංඥාවෙන් තොරව මේ මොහොතේ බලන්න. මෝඩ උත්තර දුන්නොත් එහෙම ආයේ එන්න දෙන්නේ නැහැ. මේ නේනක හොඳයිනේ නික මෝඩකම තියාගෙන ඉන්නවට හරි. මේක දිහා බලන්න මේ මොහොතේ බලන්න අතීත සංඥාවෙන් තොරව. අනුන්ගේ වචන වලට අහුම්කම් දෙන්නේ නැතුව තමන්ම උත්තරයක් දෙන්න ඕන. කනවැල අල්ලන්නේ නැතුව. කියන්නේ මම. හරි. ඔය කියන්නේ. හරි. හරි. ඈ? හරි. කියන්නේ. හරි. මාතය හා නම කිනෝ කියලා බලනවානේ. මේක ඉතින් බුදු පිළිම වහන්සේ නමක් බවට පත් වෙන්නේ අතීත සංඥාවෙන් බැලුවොත් විතරයි නේ. වර්ණ රූපයක් වෙන්නේ ඉතින් කොහොමද මේ මේ මේක රත්තරම් පාටේ කියලා ගන්න අතීත සංඥා වෙන්නේ අතීත සංඥා වෙන්නේ ගන්න ඈ මදන බුදු පිළිම වහන්සේ නමක් හෝ වර්ණ රූපයක් හෝ අතීත සංඥාවෙන් තොරව බැලුවා නේද මේ මොහොතේ බලනවයි කියන තැනදී අන්න ඒකයි වෙන්නේ දුටු දේ දුටු පමණයි කියන බලන ක්‍රමය ඒකයි මේක අධ්‍යාත්මික දෙයක් විග්‍රහ කරන්න මේක එදිනෙදා මේ විදියට පාර යන්න හැම වෙපා හොඳේ මොකද මාර්ග සංඥා හැම තියෙනවා පාරේ මේ ඒව පිළිපදින්න නැත්තම් අපේ හාමුදුරුව මේ ඔක්කොම සංඥා නිරෝධ කරලා දෙන්නේ කියලා එහෙම යන්න එපා ඉරි කපාගෙන ඒ නිසා මේ සංඥා ඒ සංඥා මේ සංඥා එතකොට මේ සංඥාවල් අනුව තමයි හැම මොහොතකම මිනිස්සයා අවදි වෙන්නේ දැන් මේ පිළිම වහන්සේට අපි බොහොම ආදරේ ගරු කරනවා මොකද අපි බෞද්ධයෝ නිසා තවත් කට්ටියකට මේ පිළිම වහන්සේ පෙන්නලා වෛරය ඇති කරනවා එතකොට මේ පිළිම කඩන්න පිළිම හොඳ නැහැ එතකොට මේ මිනිස්සු පිළිම දැක්කහම මේව වැඩක් නැහැ මේව කල්ලා දාන්න ඕන කියලා පිළිම කඩලා කාන්තාර හදාගෙන කෑ ගහ ඉන්නවා. ඒක තමයි මිනිස්සුන්ගේ ඔළුවේ වැඩ කරන්නේ රොබෝ යන්ත්‍ර වගේ. මෙමරි එකට දාන දත්ත තමයි වැඩ කරන්නේ. සජීවීව බැලුවොත් එයා එතන ඉඳලා කිසිම ආගමකින් පාලනය වෙන්නේ නැහැ. එයා ඊතර ඉඳලා මානව දහමින් පාලනය වෙන්න පටන් ගන්නවා. ලෝකේ ඉහළම දහම මානව දහම. දහම්දුර අවදි කලේ ඒක ඒ උනාට පොතේ තියෙන දැන් ඒක නෙමෙයි. දැන් තියෙන සංකල්පේ. බෞද්ධ සංකල්පේ බුද්ධ ආගම තියෙන්නේ. බුදුහාමුදුරන්ගේ දර්ශනේ බුද්ධ ආගමට වඩා ඉහළයි. ඒක මානව දහම පදනම් වෙලා සජීවීව තියෙන කාරණයක්. මේ මානව දහම තුල ජීවත් වෙන මිනිස්සෙකුට කිසිම ආකාරයකින් පාලනය වීමට අවශ්‍ය වන්නේ නැහැ. ඒක හරියට ඇසැත්තෙක් ඇති මිනිස්සෙකගේ ගමනක් වගේ. ඇසැති මිනිස්සෙක් මනාව පාරේ ගමන් කරන්නාසේ මානව දහමට සම්මාදිට්ඨියට ලෝකෝත්තර පිවිසියාට පස්සේ ඔහුගේ ජීවන ගමන මනාව සිදු වෙනවා. ඒ සංකල්පයකින් තොරව දැක්මකින් යුතු ගමන. දැන් අන්ධයොන්ට කියන්න ඕන ඔතනින් හැරෙන්න, මෙතනින් හැරෙන්න, ඕක කරන්න එපා, මේක කරන්න, ඔතනින් අඩිය තියන්න, මෙතන අඩිය තියන්න එපා කියලා අන්ධයට කියන්න ඕන. එතකොට මේ ලෝකේ ආගම් වලින් පාලනය කරන්නේ අන්ධයෝය. ආගම් වලින් පිළිසරණ පතන්නේ අන්ධයෝය. අන්ධයෝමය ආයහන දෙයක් නෑ. යාඥා කරන්නේ අන්ධයෝමය. දෙයියොන්ට කෑ ගහන්නේ අන්ධයෝමය. ඇසැත්තෙකුට ඒ සීරි අවශ්‍ය වන්නේ නැත. ඇස කියලා කියන්නේ මස ඇසද මේ නුවණැස. නුවණැස තියෙනවා නම් අර දේ ඕනේ නැහැ. මානසික ලෙඩ බවට පත් වෙන්නේ නැහැ. ඒ කිසිම දෙයක් කිසිම සංකල්පයකට නිග්‍රහ කරන්න එපා. අනුමත කරන්නත් එපා. අනුමත කරන්නත් එපා, නිග්‍රහ කරන්නත් එපා. එතකොට අනුබන්ධ නොකරනවා නම්, නිග්‍රහත් නොකරනවා නම් එයා කවුද? හොඳ කෙනෙක්ද නරක කෙනෙක්ද? එයා හොඳත් නෑ නරකත් නෑ. හොඳත් නැත්තම් නරකත් නැත්තම් එයා හොඳයිද? එයා හොඳ කෙනෙක්. එයා මොනම පැත්තකටවත් අල්ලන්න බෑ. අපේ මේ අපේ මම්බලපිරිය වජිර යානේ අපේ හිටපු නාරද ස්වාමීන් වහන්සේලා, ඒ ස්වාමීන් වහන්සේලත් එක බණ කියපු මේ ඒ කාලේ හිටපු වයසක ස්වාමීන් වහන්සේ නමක්, ඉතින් පහුගිය කාලේ අපවත් වුණා. උන්වහන්සේ මට හම්බ වුණා. හම්බෙලා ඉතින් කතා බහ කර කර ඉන්නකොට උන්වහන්සේක වෙලාවක කියනවා මට, ඔබ වහන්සේ දෘෂ්ටිගත වෙලා කියලා කිව්වා. මං කිව්වා හරි හොඳයි නේ ස්වාමීන් වහන්සේ, සාදු සාදු. මට පොඩ්ඩක් හොයලා කියන්නකෝ මගේ දෘෂ්ටිය මොකද්ද කියලා. මොකද මටත් හරි ආසයි ඒක දැනගන්න. මං කිව්වා මොකද්ද මගේ දෘෂ්ටිය? ඒක නම් හරියට කියන්න බෑ දැම්ම. මං කිව්වා එහෙනම් හොයලා කියන්න. මං කියවා මං බන කියන්න හොයලා කියන්න කිව්වා. මම ඉතින් තර්ක කරනවා, ආද කරනවා, ගහ කරනවා, දෘෂ්ටිය හොයනවා. හොයාගන්න බැරි වුණා. ඉතින් අපි බොහොම නුදුරින් ළඟ කුටියක නෙදා සතපිලා හිටියේ. උන්වහන්සේ අසරේපෙන් හිටියේ. ඉතින් රෑ දෙකට විතරක් නැගිටලා තේ එකක් බොමුද කියලා තේ එකක් එහෙම බිල් දැන් රෑ දෙකටත් පටන් ගත්තා සාකච්ඡා. නිින්ද යනවා. ආයි සාකච්ඡා කරනවා. ආයි උදේත් නැගිටලා මේවා නැගිටලා. මං ඉතින් අවසාන එන මොහොතේදී මං අහුවා ස්වාමීන් වහන්සේ මේ මගේ දෘෂ්ටිය මොකද්ද? දැන් ඊයේ රෑ ඉඳලා ඊයේ හවස දවසේ ඉඳලා අද වෙනකන් කතා කරා, මොකද්ද දෘෂ්ටිය? උන්වහන්සේ හරි අපූර්ව කතාවක් කිව්වා. මට අවුරුදු වස් 60ක් වෙනවා කිව්වා. වස්ම 60ක්. වස් සමාදන් වල උපසම්පදා වශයෙන් 60ක් වෙනවා. මේ 60 කාලෙදි මට මේ රටේ විවිධ හාමුදුරුවරු, ලොකු පොඩි දාර්ශනිකයෝ, නිගන්තියෝ ඔය ඔක්කොම ටික හම්බුණා කිව්වා. තාපසයෝ ඔක්කොම හම්බුණා. ඒ වුණාට ඔබ වහන්සේ වගේ කෙනෙක් මට හම්බුනේ නැහැ කිව්වා. ඔබ වහන්සේ මට මීට වඩා ටිකක් වේලාසලින් හම්බුණා නම් මටත් මොනවා හරි දෙයක් කරගන්න තිබ්බකෝ, අවබෝධ කරගන්න. ඔන්න උන්වහන්සේගේ මුවින් වැටිච්චදී. ඉතින් බහරි සන්තෝෂ වෙනවා මේ ඉන්න තාපසයෝ නිගණ්ඨයෝ දේශකයෝ අතර නැති කෙනෙක් හැටියට වෙනවම කෙනෙක් හැටියට උන්වහන්සේ මාව හඳුනාගත්ත එක පිළිබඳව උන්වහන්සේ සමත් වුණේ මගේ දෘෂ්ටි මොකද්ද කියලා කියන්නේ. වහන්සේට බෑ. වහන්සේ හරි කුසල ශක්තිය වැඩුණා. ඒ කියන්නේ දර්ශන ශක්තිය ඥානෙ වැඩෙනවා. ඒ වුණාට පද පරම ගතිය තියෙනවා. ත්‍රිපිටකයම තමයි හරි කියලා අවසානේ පොතේ ඉල්ලෙන්න යනවා. ඊට පස්සේ ඒක වැරදි කියලා යංගසි ආකාරයකේ මතේ අඩුවක් කියලා දුන්නත් බෑ බෑ බෑ පොතේ කියලා තියෙන මේ විදියට ඒක තමයි බුද්ධ දේශනාව. ඒ නිසා ඊට එහා හිතන්න බෑ. දැන් ඕකනේ තියෙන්නේ මුස්ලිම් අයට තියෙන්නේත් ඕක, කතෝලික අයට තියෙන්නේත් ඕක, බෞද්ධයන්ට තියෙන්නේත් ඕක. බෑ බෑ මේ මේක දෙයියෝ කියලා තියෙන්නේ, මේක අරයා කියලා තියෙන්නේ, මෙයා කියලා තියෙන්නේ, හතරින්න බෑ හතරින්න බෑ. ඒක තමයි පද පරම. ඒ කියන්නේ පදේ පරමාර්ථයක් හැටියට අල්ල ගන්නවා. අතාරින්න. ඒගොල්ලෝ කියන්නේ පද පරමයට නිවන් දකින්න බෑනේ. පද පරම කියන්නේ ඒකයි. එන එකක් නෙමෙයි. එම අල්ල ගන්න. හේ දෙයියනේ අපි මොකක්ද ගිනාවේ නැත්තම් ගිරියන්නේ නැත්තම් මොකක්ද අල්ලගන්නේ? අපි ද්වේෂ කරන්න කියන්නේ නැහනේ මොහොකටම. ද්වේෂ කරන්න කියන්නේ නැහනේ. ඉතින් අල්ලගන්න. අරක අල්ලගන්න. ඉතින් උන්වහන්සේ 185 90ක් දක්වා කුසලයේ වැඩෙනවා. වැඩිලා අර 85ට 90ට එනකොටම ආය අල්ල ගන්නවා. මං කෝ සාවින්හස ඔබහන්සේ කුසලයේ මෙච්චර වැඩෙනවා මේක දකින්න. නමුත් ඔබහන්සේ අවසානයේ පද පරමයට වැටෙනවා. අර ගතානුගතික දෙයට වැටෙනවා. ඒ වැටීම නිසා ආයෙකට එන්න බෑ කියලා මං කිව්වා. ඔබහන්සේට ඊට එහා ප්‍රගුණ කරන්න බෑ කියලා මම ප්‍රකාශ කළා. මං මේ මට පෙනෙද්දිත් මං උත්සාහ කළා කුසලයේ වඩන්න. ඔබහන්සේ දැන් කරන්න බෑ. ඔබහන්සේ කිව්වා මේ ඊට පස්සේ කිව්වා මට ඔබ වහන්සේ ළඟ තිබුණ ගැන තිබුණ පැහැදීම නැතුව ගියා කිව්වා. මම අහුව ඇයි? නෑ ඔබ වහන්සේ කිව්වනේ මට මේක අවබෝධ කරගන්න බෑ කියලා. ඒකයි කිව්වා. නෑ හැමදෙරේ මම ඒක ඇත්ත නිසා කිව්වේ කිව්වා. මම කිව්වා ඒකාන්තයෙන් ඔබ වහන්සේට ලැබෙන භවයකදී දෙහිකදී ධර්මයේ මුණ ගැහුණොත් අනිවාර්යෙන් දකින්නවා කියලා. මොකද ඥානය සායන ප්‍රගුණ කරලා නේ තියෙන්නේ. එහෙම වෙනවා. කියන්නේ එක එක්කෙනාගේ කුසල ශක්තිය මිමි වලින් කියන්න පුළුවන්. මයාගේ කුසල ශක්තිය මෙච්චර වැඩිලා තියෙනවා, මෙච්චර මෙච්චර චින්තාමය ප්‍රඥාව වැඩිලා තියෙනවා කියලා කියන්න පුළුවන්. 100% ප්‍රතිශතයෙන් කියන්න පුළුවන්. අනිවාර්යෙන් තියෙනවා. ඉතින් මෙතන ඉන්නෝ 75% දිනු කරගත්තා ඉන්නෝ. 10% ඉන්න කට්ටියත් ඉන්නෝ, 25% ඉන්න කට්ටියත් ඉන්නෝ. 75% වගේ තමයි උඩරි මේ ඉන්නේ. 40 50 ඉන්න පිරිසකුත් ඉන්නෝ. එක එක තවාදරම්වල 75%කට ආසන්න සහ ඒ මට්ටමේ තමයි ඉන්නේ. තව මදි, තව 25ක් විතර ඉන්න කට්ටිය යන්න ඕන. ඔය ප්‍රගුණ වෙච්ච අය කියන කට්ටිය ඉන්නෙත් ඒ මට්ටමේ ඉන්නේ. එක්කෙනෙක් විතරක් 80ට විතර ඇවිල්ලා ඉන්නවා. අනිත් අය මේ ඊට පල්ලෙහා ඉන්නේ. මේක තව දිවිින් ගොඩ නැගුණොත් තව 20ක් ඉස්සරහට යන්න පුළුවන්. ඒකට තියෙන එකම දේ තමයි මේ නිවනට පෙරලෙන්න, නිවනට අනුගත වෙන්න හැමතිස්සෙම ඒ විමසුම් බුද්ධිය ගොඩ නැගෙන්න ඕන. අකාලික ධර්මයෙන් පමණයි කාලයේ වේගය මකාලන්න පුළුවන්. කාලයේ ශක්තියින් මකාලන්න පුළුවන් අකාලික ධර්මයටම විතරයි. ඒ නිසා අකාලික ධර්මයේම යොමු කරන්න ඕන. මොකද අකාලික ධර්මය කියන්නේ? අකාලික ධර්මය. අකාලික ධර්මය කියලා එකක් නැහැ නේ. ඒක බොරු කතාවක් නේ. අකාලික ධර්මයක් තියෙන්න පුළුවන්ද? අකාලික ධර්මයක් කියලා එකක් නැහැ. ඒක නිකන් මම හදාගත්ත එකක්, මවාගත්ත එකක්. අකාලික ධර්මයක් කියලා එකක් තියෙන්න කොහොමද? තියෙනවනම් දැන් ඒක කාලේ නේ. හ්ම්? ලෝකෝත්තර ධර්මයක් කියලා එකක් තියෙනවද? ලෝකෝත්තර ධර්මයක් කියලා එකක් නැහැ. බොරු කතා. ලෝකෝත්තර නෙමෙයි ධර්මයක් තියෙනවනේ. ඊතර තියෙන ධර්මයක් නම් ඒක හොඳ හෝ නරක වෙන්න ඕන. ධර්ම කියන්නේ ඒකටනේ. ලෝකෝත්තර නම් හොඳ නරක නැති වෙන්න ඕන. ඇයි හොඳ නරක නැති වෙන්නේ? මෙතන මම නැති වුණාම හොඳ නරක නැති වෙනවා. ඒ කතා කරන්නේ ලෝකෝත්තර අර ඥාන දර්ශනයේ ගුණය විතරයි. හොඳේ මේ පාරේ යනකොට මම දකුණු තියෙනවා. හොඳේ නැත්තම් මේගොල්ලෝ මේ පාරේ ඇද්දිත් මේක පාවිච්චි කරයි ජීවත් වෙද්දි තියෙනවා. හොඳේ නීතියේ හොඳ නරක දිනනවා. සංස්කෘතියේ හොඳ නරක දිනනවා. මේ කතා කරන්නේ දර්ශන වේදේ විතරයි. හොඳේ නැත්තම් පාරේ වම දකුණ මාරු කරන් ගියයි. ඒ නිසා හොඳ නරක නැහැ. දෙවියෝ විසින් දෙවියන් විසින් ලෝකයේ මැව්වාද මිනිසුන් මැව්වාද? එහෙම නැත්නම් මිනිසුන් විසින් දෙවියන් මැව්වාද? මිනිසුන් විසින් තමයි සියලු දෙවිවරු මැව්වේ. මහා බ්‍රහ්මයා මැව්වෙත් මිනිස්සු, ගෝඨ මැව්වෙත් මිනිස්සු, අල්හා මැව්වෙත් මිනිස්සු, සක්‍ර දේවේන්ද්‍රයා මැව්වෙත් මිනිස්සු, චාතුරු මහා රාජිකේ තුසිතේ නිම්මාන රතිය පරණම්මත වසවර්තිය රූප රාග අරූප රාග මේ මේ මේ මේවා මේ මේව සංඥා නා සංඥායතර රූපතල අරූපීතල මැව්වේද මේ නිසා විසින්මය. ඒ නිසා ලෝකේ මවන්නා ලෝකේ සාදන්නා දෙවියන් නෙමේ මිනිසාමයි. ලෝකේ මැව්වේ මිනිසා, පල්ලි මවන්නේ මිනිසා, හාමුදුරුවරු මවන්නේ මිනිසා. දැන් හාමුදුරු කෙනෙක් කියලා කෙනෙක් මවලා තියෙන්නේ ඕගොල්ලෝම තමයි. හැමෝටම තමයි. ඈ ඒ ඔක්කොම මවලා තියෙන්නේ තමයි. එතකොට මම යම්කිසි මොහතක මමත්වයේ කියනක යම්කිසි මොහතක නැද්ද? එතකොට යාට දෙවියෝ නැහැ. ඒකයි වෙන්නේ. මමත්වයේ ඉන්නකොට ඔක්කොම තියෙනවා. මමත්වේ නැති වුණාම ඔක්කොම නැහැ. මමත්වේ තියෙන නිසා තමයි අහසේ වලාකුළු ගහගෙන යන්නේ. මමත්වේ තියෙන නිසා තමයි දහවලක් උදා වෙන්නේ. මමත්වේ තියෙන නිසා තමයි රාත්‍රියක් උදා වෙන්නේ. මමත්වය තියෙන නිසා තමයි මිනිස්සු උපදින්නේ මැරෙන්නේ. මමංකාරයේ දෘෂ්ටිය. මමත්වය තියෙන නිසාමයි රටක් තියෙන්නේ, ජාතියක් තියෙන්නේ, වර්ගයක් තියෙන්නේ. මේ ලෝකේ නිකන් පුහු තරගයකට යන්නේ. රටවල් අතර දිනුනොයි, දිනුනොයි කියලා සම්මතයක දිනුනොයි, තරගය කියලා නිකන් අපරාධේ. මේ අර වීයෝ හදනෝ වගේ හුඹස් ටිකක් හදලා දැන් අර ඒ මිනිස්සු කොන්ක්‍රීට් ජීවිත එපයි කියලා හිතලා තਿੱත් වෙලා ස්වභාවික ජීවිතයට එන්න බලන අපේ මිනිස්සු මේ ඔකෝ කොන්ක්‍රීට් වලන්තර කරගන්න හදනවා. ඒක කරගත්තට කමන්නේ. අර මිනිස්සුන් අවුරුදු 100 ගානක් යුද්ධ නැතුව ප්‍රශ්න නැතුව රටවල් මංකොල්ල කාලා හදාගත්තදී අපිට ඒක මහල් හදන්න බෑනේ. ඒ නිසා මෙහෙමින් යන්න. ශක්ති ප්‍රමාණයෙන් යන්න. හැකියාකාරයෙන් යන්න. රටක් හැදියටත් එහෙමයි, මිනිස්සෙක් හැදියටත් එහෙමයි. ඒක හති නැතුව යන්න පුළුවන්. ගැටලුවක් නැතුව යන්න පුළුවන්. මායාවනි හැමෝගෙම ළඟ තියෙන මායාව. තරංගය. තරංගයක් දීලා මිනිස්සු දන්නේ නැහැ මිනිස්සු මොකට කරනවද, කොහේ යනවද, කොතනද නියාව, කොතනද ආරම්භය, ඒක මොකක්වත් දන්නේ නැහැ මිනිස්සු. ඉන්ද්‍රියන් පහ අනිත් පැත්ත ගහලා බලන ලෝකයේ දිහා ලෝකේ හැරිම ලස්සනයි. ඔය ඉන්ද්‍රියන් පහ තියෙන පැත්තනේ, ඔය ස්වභාවික පැත්තනේ තියෙන්නේ. ඔය ඔය පහම අනිත් පැත්ත ගහගන්න. අන්න ස්වභාවික ලෝකේ වේනවා. අනිත් පැත්ත ගහව මොනවද වෙන්නේ? මූත් පේන්නේ නැහැ කියලා කියන්නේ කොහොමද? පේන්නේ නැත්තම් ඒ කියන්නේ කරුවලයි. නැහැ අනිත් පැත්ත ගහවම කරුලයි. අර මේගොල්ලෝ හරියට අර ඔයා නිදිද කියලා හවම ඔව් මම නිදි කියලා කියන වගේ කට්ටි තමයි. ඈ ඈ නිදිෙන් කොහොමද කතා කරන්නේ නේ? නිදිද කියලා හවම ඔව් මම නිදි. ඒ වගේ මුකුත් පේන්නේ නැහැ. බොරුවන්නේ කිව්වේ ඇත්ත කියන්නේ ඇත්ත ඇත්ත කියන පටන් ගන්න ඇත්තට ඇත්තට මේ ඥානය හුරු කරගන්න ඔබම ඥානනය කරන්න ඔබම සිතල බලන්න. මොකද ඔය අර වාජන වුණත් අටුවේ කොටුවේ දාලා තිබ්බහම ඔහි අර දැලි වැඳිලා මේවා වෙලා මේ පරණ වෙනවනේ. ඒ වගේ මිනිස්සුන්ගෙත් මේ මොලේ නිකම් ඔහි අටුවේ දාලා තියන්නේ. හරිද? ඒක පාවිච්චි කරන්නේ විදර්ශනාත් බුද්ධිය. ඒ පැත්ත වැහිලා තියෙන්නේ. ඒ පැත්ත විවෘත වෙන්නේ විමසන්න ඕන. නැත්තම් මේ කුඩා මොලේනේ ප්‍රයෝජනෙට ගන්නෙ. සාමාන්‍ය මිනිස්සු එදිනෙදා ජීවිතේ සඳහා මේ කුඩා මුලේ කියන කොටස ඇති. එයාට ඒකෙන් තමයි ප්‍රයෝජන ගන්න මතක තියාගන්නේ ආවර්ජනා කරන්න ඔක්කොම කරන්න මේ හැදී. මේ මහා මුලේ කියන එකක් මේ මිනිහට වෙනම හැදිලා තියෙන්නේ ඒ පුජ්‍යල අවබෝධය කරගන්න. එතකොට අතෙන්දී අර බුදුවරු දෙන්නන බවට පත් වෙන්නේ එතන. මහා මුලෙන් බැලුවා කුඩා මුලේ දිහා. කුඩා මොලේ ක්‍රියාකාරීත්වය මහ මොලෙන් බැලුවා. දැන් අතීත සංඥාවෙන්නේ බලන්නේ මේ කුඩා මොලෙන් බලන හැම දෙයක්ම බලන්නේ අතීත සංඥාවේ. මහ මොලෙන් සජීවීව බලන්න පටන් ගත්තා කුඩා මොලේ. අන්න එතකොට ධායය දැක්කේ මෙතන විඥාන සංඥා මරීචිකං කියලා දැක්කේ ඒකයි. මිරිඟුවක් මේක මායාවක්. මායාවේ වේගයක් මෙතන තියෙන්නේ. එතන තියෙන ඡායාවක් ඡායා මාත්‍රයක් තියෙන හොල්මනක් තියෙන මනස හෙල්ලීමක් තමයි තියෙන්නේ. හොල්මන කියන්නේ ඒකයි. හොල්මනක් දැක්කා කියලා කියන්නේ මනස හෙල්ලුණා කියන එකයි අදහස. හැමතිස්සෙම හොල්මන් තමයි. තමා කියලා කියන්නේම හොල්මනක් නේ. තමගේ වමත්තේ කියලා කියන්නේම හොල්මනක්. අර සෝපාක කුමාරයා විතරක් නෙමෙයි මේ මලමිනී කඳේ බැඳගෙන හිටියේ. ඔයත් සීලු දෙනාම මේ මලමිනියක බැඳලා ඉන්නේ. මරණේ අල්ලල ගැට ගහලා ඉන්නේ. බුදුහාමුදුරු ගිහිල්ලා අර සෝපාංගි කියලාගෙන මලමිනියෙන් ගැට ගහලා තිබිච්ච එක නිදහස් කරගත්තා. ඉතින් මේ සියලු දෙනාම සෝපාගල බැඳලා තියෙන මලමිනිය බැඳලා තියෙන ওই මලමිනිය මේ ගැට ගහලා තියෙන එක නිදහස් කරගන්න බලන්න මේගොල්ලෝ මලමිනිය බදාගෙන ඉන්නවා. ඒ නිසා මලමිනියක් කරේ බඳගෙන යන මිනිස්සු හා සමානයි. මරණය ඉක්මවන්න. මැරෙන්න ඉඩ කිසිවක් නොතියන්න ඕන. මැරෙන දේවල් තියාගන්න එපා. ඔබට තියාගන්නද මැරෙන දේවල්? මල දේවල් මැරෙන දේවල් මැර වැඩක් නැහැ. ඔබේ සංඥාව තුළින් මැරෙන දේවල් සියල්ලම ඉවත් කරන්න. මැරෙන දේවල් සියල්ලම ඉවත් කරන්න. ඔක්කොම ඉවත් කරයි මිනිස්සුෙකුට ඉවත් කරගන්න බැරිම දේ තමයි මොකද්ද? මමත්වය. ඇයි? මමත්වය ඉවත් කරන්න හැන්දක් නැහෙනේ. ඒක හරියට අර කළු ගලකට කළු ගලකින්ම ගහලා කඩනෝ වගේ වැඩක්. පොල් ගෙඩියට පොල් ගෙඩියකින්ම ගහලා පොල් ගෙඩියක් බිඳිනෝ වගේ වැඩක්. ඒ ශක්තිය තුල ඇති කරවන ශක්තියේ මේ ශක්තිය පුපුරවා හරිනෝ වැරෙන්න වෙන ක්‍රමයක් නැත. බුදුහාමුදුරු හොයාගත්ත මේ සංඥා නොවන ප්‍රදේශයකුත් තියෙනවා කියලා. ඒක පේන්නේ අධිචිත්තේන අධිඥානෙට. අන්නේ සංඥා නොවන ලෝකෝත්තර නිරෝධ සංඥාවෙන් තමයි එකතු කළේ මේ සංඥාවට. සංඥාවට එකතු කරාම අර ලෝකෝත්තර නිරෝධ සංඥාවට ඇදිලා ගියා. දැන් ඔයත්තොන්ට තේරෙනවාට අපි කැමති. හැම දෙයක්ම හොඳට තේරෙනවා කිය තේරෙන්න කියනවට කැමතියි ඔයත්තෝ. ඒ බණ හොඳට තේරුණා, ඒක හරි ගැඹුරුයි, ඒක හොඳයි තේරෙනවා කිය. මොකද්ද තේරෙනවා කියලා කියන්නේ? තේරෙනවා කියලා කියන්නේ වින්දනය කරනවා කියන එකයි. මේක මෙහෙමයි, ඒක මෙහෙමයි කියලා වින්දනය කරලා තියාගන්න. තේරෙනවා කියන්නේ ඒක. එහෙම වින්දනය කරලා තියාගන්න බැරි වුණොත් අපි කියන්නේ මොකද්ද? අනේ ඒක නම් මට හොඳට තේරුන්නේ නැහැ. ඇයි? යාර වින්දනය කරලා තියාගන්න, තෝරගන්න, වෙන් කරගන්න බැරි වුණා. කාරණේ වෙන් කරගන්න බැරි වුණා. පැටලුම් සහගතයි කියලා කියන්නේ ඒක වෙනම කාරණයක්. මම මේ අදහස් කරන්න තේරෙන්නේ නැහැ කියන කාරණේ වෙනම එකක්. ඒ කියන්නේ බෙදා ගන්න බැරි වුණාම තේරෙන්නේ නැහැ කියලා කියනවා. පැටලුම් සහගත වුණාම අපි තේරෙන්නේ නැහැ කියලා කියනවා. දැන් මම කතා කරන්නේ පැටලුම් සහගතයි කියන ගුණය හරි කියන එක නෙමෙයි. මේ තේරෙන්නේ නැහැ කියන ගුණය තුල යමක් තියෙනවා කියන එකයි මම කියන්නේ. එකන් කරුණ ගොඩක් එකට ඇවිල්ලා කරුණ ගොඩක් තේරෙනවා. ඒ තේරෙන කරුණ ගොඩ තුල අදහස ගන්න බැරි වුණාම අපි ඒක කියන්නේ පටලුම් සහගතයි. තේරෙන්නේ නැහැ කියලා කියන ග්‍රහණය කරන්න බෑ. දැන් කවුරු හරි මට කිව්වොත් එහෙම අනේ ඔබ වහන්සේට මොකක්වත්ම තේරෙන්නේ නැහැ නේ කියලා මං හරිය සතුටු වෙනවා. එහෙමද? එයා හරියට කිව්වනේ. මං තේරුම් ගන්න කැමතිත් නෑ, මට තේරෙන්නෙත් නෑ තමයි. ඒ නිසා මං සන්තෝෂෙන් ඉන්නවා. තෝරන්නෙත් නෑ, මට තේරෙන්නෙත් නෑ. ඇයි? මා අනිත්‍යතාවයේ වැඩ ඉන්නවා. අනිත්‍යතාවයේ වැඩ ඉන්නවා. ඒ කියන්නේ මම සෝහානුත් නෙමේ, සකුදාගාමිත් නෙමේ, අනාගාමිත් නෙමේ, අරහතුත් නෙමේ, මම පුතජ්ජනත් නෙමේ, මමත් නෙමේ. දැන් ඉතින් කාටවත් උද්ඝෝෂණ කරන්න පුළුවන්ද මට ඇවිල්ලා විරුද්ධව අන්න මාර්ගඵලයේ ලැබනවායි කියලා ඔය කන්න හම්බ කරගන්න කියන්නේ කියලා? එහෙම උද්ඝෝෂණය කරන්න බෑ, මොකද මං සෝහාන් නෙමේනේ. ඒ සමහර කට්ටිය තින් උද්ඝෝෂණයක් කරා කියලා එහෙම බෑ, පුතජන වෙන්න ඕන කියලා උද්ඝෝෂණයක් ඕනම් කරායි. පුතජන නොවී ඉන්න බෑ පුතජන වෙන්න කියලා. පුතජනත් නෙමෙයි. මං ශ්‍රී ලාංකිකයෙකුත් නෙමෙයි, වෙන රටක කෙනෙකුත් නෙමෙයි. මං බෞද්ධයෙකුත් නෙමෙයි, වෙන ආගමක කෙනෙකුත් නෙමෙයි. එන අන්නේ කවුද ඒ කෙනා? අන්නේ කෙනා අඳුන ගන්න ඕන. සිද්ධාර්ථ කුමාරයාට නම් 23 පුරුෂ ලක්ෂණ තිබ්බා, බුදුහාමුදුරන්ට 23 පුරුෂ ලක්ෂණ නැහැ. 23 මහා පුරුෂ ලක්ෂණ ඒ සිද්ධාර්ථ කුමාරයාගේ ශරීරේ තිබ්බා, බුදුහාමුදුරන්ගේ ශරීරේ නැහැ. බුදුහාමුදුරුව මේ ඉස්සරහට ගියයි කියලා බුදුහාමුදුරුව පේන්නේ නැහැ. ඒ මිනිස්සෙක්මයි, සාමාන්‍ය මිනිස්සෙක්මයි. අනේ උන්වහන්සේ කළු වෙලත් ඉන්නේ නැති සමහරලාට අර ඉන්දියාවේ රස්සෙන් අහුවෙලා. මෝ ෆේස් වොෂ් තිබ්බද, හෑන්ඩ් වොෂ් තිබ්බද, අනේ මොන තරම් නේද, සෙරප්පු දැම්මද, පාවහනුත් නැතුව සමහරලාට ඇවිද්ද කියන්නේ. ඉතින් අපි මේ විඳපු දුෂ්කර ක්‍රියාවල් දිහා බලනකොට බුදුහාමුදුරුව හරි දුක් ගැහැර සෑහෙන්න මේ ලබලා තියෙනවා, විඳලා තියෙනවා, කුසගින්නින් විඳලා තියෙනවා. ලෙඩ රෝග හැදිලා තියෙනවා. ඉතින් එහෙම බුදු කෙනෙක් දකින්න මේ විහාර මන්දිරවලදී ඉන්න බුදුහාමුදුරුවෝ දකින්න තමයි මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. ඔන්න බුදුහාමුදුරුවෝ ඉන්නවා. ඒව මහාන කිව්වහම සිවුරු ඉබේ පෙරවිලා, කෙහෙරවල් ඉබේ බෑවිලා එන පැවිදිකමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඔච්චර නේද? මං අහුවම කෙස් එහෙම ඉබේ ගැලවිලා යනකොට රිදෙනවත් දන්නේ නැහැ නේද කියලා. ඇයිද උඩු ගෝ කාලා වගේ වැටෙනවත් දන්නේ නැහැ නේද කියලා. නේ? ඒ තරම් සරල කරලා දෙන්නේ එහාට දාන්න. ඒකෝ ඕන කෙනෙක් නැහැත් වෙනවානේ. අට පිළිකරක් පූජා කරාම එව මහන කිව්ව ගමන් සිවුරු පෙරවිලා පාත්‍රය අතේ යනයි අඬමඩ ගාලා එනවා. මොකද්ද ඔය ගටිකාර බ්‍රහ්මය කියන්නේ? ගටිකාර බ්‍රහ්මය කියලා කොහයක් අබ්‍රහ්මයක් නෑ. අර කවුද එක්කනේ පඳිනව තියාගෙන උදේවද තියාගෙන ගටිකාර බ්‍රහ්මයට ආරාධනා කරනවා. මොකක් කන්නේ ගටිකාරය කියලා කියන්නේ රෙදි මහන මිනිසයා. ඈ එවැති රෙදි වියන රෙදි හදන මිනිස්සයා. ඒ බ්‍රාහ්මණයේ හිටියා. ඒ බ්‍රාහ්මණය ගෙනල්ලා බුදුහාමුදුරුවෝ සලුවක් පූජා කරලා තියෙනවා. ඒ බ්‍රාහ්මණය රගටිකාර බ්‍රාහ්මණය කියන්නේ එහෙම නතුව මේ මොකක් කෙනෙක් කෙනෙක් නැහැ. බ්‍රාහ්මණ සමාජයේනේ බ්‍රාහ්මණ බ්‍රාහ්ම කියලා කතා කරේ. එච්චරයි. ඉතින් අපි අය වන්දනාවල් වලට තාලෙට වඳින්න බොරුවට කැමරාවට භාවනා කරන්න මාර හපන්න. ඒ නිසා ඒව නිකම් රහතුන් වගේ වෙලා ඉඳලා වැඩක් නැහැ. එහෙම සංයම වැලිද ඇති කරගන්න පුළුවන් ඕන වෙලාව කාට මරද්ද දෙන්නේ. ඒ නිසා මේ ප්‍රඥාව තමයි වැදගත් වෙන්නේ. ඒ සම්මුති කෝණවල රැඳිලා ඉන්න එකේ තේරුමක් නැහැ. දවසට හැමදාම ඩොක්කක් කනගන්න මේක අවබෝධ වෙනකම්ම. මතාව මේ සද්ධර්මය අවබෝධ කරගත්තේ නෑ නේද? අවිද්‍යාවේ නේද ඉන්නේ? තාම උඹ සතර අපායේ නිදහස් වෙලා නෑ නේද කියලා ඩොක්කක් කනගන්න. හැමදාම උදේ ටිකක් කනගන්න. එතකොට දවසේ මේ ඩොක්ක මතක තියෙනවා ටිකක් හයියෙන් කනගන්න. ඒක දවසම ටිකක් කල්පනා කරා. ඇත්තටම අවබෝධ වෙනකම්ම අනේ. හවන්න ඒක මගේ ආමතුරු කෙනෙක් කියලා තිබ්බ. ඒක පුදුම සාර්ථක බලවේගයක් වුණා මට. වැඩන්නේ සත්ත්ව ලක්ෂණනේ තියෙන සද්ධර්මයේ දැක්කේ නැති හැම කෙනෙක් ළඟම තියෙන සත්ත්ව ගුණය. අර සතුම් කරන ටික විතරයි. මොනවද සතුම් කරන්නේ? කන්න බොන ටික හම්බ කරගෙන වාසස්ථානයක් හදාගෙන ඉන්න ඔච්චරයි. ඒ සද්ධර්ම අවබෝධ නොවෙච්ච හැම කෙනෙක්ම සතෙක්, සත්වෙක් බවට පත් වෙනවා. ගති ලක්ෂණ සහිත කෙනෙක් බවට පත් වෙනවා. සද්ධර්ම අවබෝධයේ සමගම සත්ව ලක්ෂණ අතුරු දහන් කරනවා. එන මිනිස්සෙක් නෙමෙයි, දෙවියෙකුත් නෙමෙයි, ස්ත්‍රියෙකුත් නෙමෙයි, පුරුෂයෙක් නෙමෙයි. අසෝමා සූත්‍රයේ අස්සන්න තියෙන නිත්‍ති භාවෝ කිං කයිනා. ස්ත්‍රී භාවය කියන එකක් පස්සේ ඒක ගැහම එකක් ගන්න බෑ. චිත්තම්ම සුසමහිතේ. හිත අවබෝධ කරගත්තට පස්සේ හිත සම්පූර්ණයෙන් විහෙත විද්වංශනය කළාට පස්සේ ස්ත්‍රී පුරුෂ කියලා මේ සංඥාවක් මට නැහැ කියනවා. යතාහි අංග සම්භාරා හෝති සද්දෝ රතෝ इति. අංග සම්භාරයක් එකතු කළාම රතේ කියන නාමය හැදෙනවා. ඒ වගේම යංගිසි සම්භාරයකට සත්වයා කියන නාමය හැදලා තිනු. ඒ ඥානමය වශයෙන් විසිරෙව්වට පස්සේ ස්ත්‍රී පුරුෂයෙක් නැත. දැන් අල්ලගෙන ඉන්නේ ස්ත්‍රියා අල්ලගෙන පුරුෂයා අල්ලගෙන මම අල්ලගෙන අතීත අනාගත වර්තමාන අල්ලගෙන අනිත්‍ය දුක්ඛ අනාත්ම අල්ලගෙන බෞද්ධය අතාරින්නේ නැහැ. අනිත්‍ය දුක්ඛ අනාත්ම අර ලොකු හාමුදුරු කෙනෙක් පහුගිය දේශක හොඳ ලංකාවේ ජනප්‍රියම දේශක හාමුදුරු කෙනෙක් කිව්වා බෞද්ධයන්ගේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන්නේ 10 ආදී කියලා කිව්වා. 10 ආදී කියලා කිව්වා. ඉතින් ඉවරයිනේ බෞද්ධයෝට අයියෝ පව් කියලා හිතනවා. ඒ කවදාවත් එහෙම වෙන්නේ නැහැ. දැන් අවශ්‍යයි. දැන් ස්වාමීන් වහන්සේ කෙනෙක් හැටියට මනත් අවශ්‍යයි. ඔබ ජීවත් වෙන්න සීල දායකයන්ගේ යම් යම් උපකාරවල ඉන්නේ. නමුත් ඒක මේ භෞතික අවශ්‍යතාවයක ක්‍රියාවලියක සිද්ධාන්තයක් විතරයි. ඒක කිසිම ධර්මයේ සම්බන්ධතාවයක් නැහැ. ගොඩ නැගිලි ආත්මවල අනිකුත් මේ දුරකට ඒවෙම ඔක්කොම එකක් වතුර ජලය කරන්ට් එක කිසිම මේ අධ්‍යාත්මික සම්බන්ධයක් එක කිසි මේ එකක් නැහැ. ඒක භෞතික දෙයක්. gedara thiyena de pandarata dunnai kiyalama pin siddha wenne neha. ඕන තරම් පන්සල් වලට ඉඩකඩම් පූජ කළා ඉඳලා මේ ගිහිල්ලා පෙරිතෙ වෙච්චයි ඉන්නේ. ඒ කියන්නේ මොකද? අතින් දුන්න හිතෙන් ඇතරලා නැහැ. ඉතින් හිතෙන් ඒ චින්තාමය දියුණුවක් මිස පින කියලා කියන්නේ කුසලය කියලා කියන්නේ එහෙම නැතුව මේ අතන තියෙන ගඩොල් ගැටේ එහා පැත්තෙන් ගිනලා තියෙනවා. එහා පැත්තේ තියෙන එක මෙහා පැත්තට ගෙනල්ලා තියෙන එක නෙමෙයි. ඈ ඒක මහත්මයා කියනවා ළඟ පන්සලකට යන ගියාම එක්කරගෙන ගිහිල්ලා මේක මං හදපු ගාන්ට ආරපුල්න ආයෙන්නේ මේ තියෙන්නේ බෝඩ් එක මේ තියෙන්නේ අපි හදපු විහාර මන්දිරේ. ඒකේ ඉතින් යා හදපු ටික ඔක්කොම වෙන්නවා එක කරන් ගිහිල්ලා. ඊට පස්සේ මෙහෙත් පොඩි අර බෝධි ප්‍රකාරයක් කරන්න හැදුවා. මං කොහේද කීයක් උත මෙච්චර විතර වේදන් යයි කියලා. මට කියනවා මගේ පුතාගේ දුවගේ නන්දක දෙපැත්තෙන් ගහන්න ඕන කිව්වා. මං ගෝ මේ ගහගවන්න නන්නම් ගහලා නැහැ. ගාන දෙන්නේ නැහැ. මේ ගහන්න බෑ කිව්වා. එහෙනම් බෑ කිව්වා හදන්න. මං ගෝ හදන්න නැතුනේ. මම වඳුම කඳාවන්නේ මම හිතලා ඒක මගේ සන්තෝෂෙන් ගන්න එක වෙනම කතාවක්. දැන් මම කන්න බින්කව මේ කය කරනවා කියලා ඒක මම සන්තෝෂෙන් මට හිතුණා මට ජනතාවගේ දැනගැනීම සඳහා කරනවා. මට අනපනත් පනවන්න පුළුවන් කට හරි මේව කරන්න කියලා. එතකොට මොකද්ද ඉතල තියෙන්නේ? එහෙම කරන්න බෑනේ. ඒක හරියට මේ ව්‍යාජ වැඩක් මේක. නේද? ඒක ව්‍යාජ වැඩක්. ඒ නිසා මේ මේ මේ දෙන මේ කරන පින්කම් ක්‍රමවල මේ තියෙන දන් පින්කම් වල ඒ විද්‍යාත්මක ගුණේ ඒ කුසල ඒ නිවන නැහැ. බුදුහාමුදුරන්ට උපහාර දක්වන්න නෙමෙයි බුදුහාමුදුරෝ පෙන්වුවේ. පැහැදිලිවම තමන්ට තමන් උපහාර දක්ව ගන්න. බුදුහාමුදුරුව ගැන කිසි කෙනෙක් ওই පූජාවල් තියන කට්ටියවත් කවුරක්වත් දන්නේ නැහැ. බුදුහාමුදුරු දැකලත් නැහැ. බුදුහාමුදුරුවයි කියලා හිතාගෙන යංගිසි මවාගත්ත සිද්ධාන්තයකට ඔහේ වඳින එච්චරයි. අරගොල්ලෝ අල්ලාහ් දෙවියෝ කියලා හිතාගත්ත දෙයකට කෑ ගහනවා. පතෝලිගයි හිතාගත්ත දෙයියෙක් ගැන කෑ ගහනවා. හින්දුයි හිතාගත්ත බ්‍රහ්මයෙක් ගැන කෑ ගහනවා. බෞද්ධ හිතාගත්ත බුදුහාමුදුරු කෙනෙක් කෙනෙක් වන්දිනව කෑ ගහන. මම මේ කතා කරන්නේ කාටවත් විරුද්ධව නෙමෙයි. විද්‍යාත්මකව මනසේ තියෙන தත්ත්වේ. දැන් ඒක වරදක් නෙමෙයි කියන්නේ. හරියට දැනගෙන ජීවිත අවබෝධය කරගෙන මොකද්ද විද්‍යාත්මක න්‍යාය සත්‍ය කියලා මේ තියෙන්නේ ඔක්කොම මතවාද නේද? මිනිස්සු කියපු ඔළුවේ මේ රඳවපු දේවල් නේද? මේක හේනියක් නේද? මේක සත්‍යයක් නෙමෙයි නේද? මේක ප්‍රත්‍යක්ෂ භාවයෙන් තියෙන දේවල් නෙමෙයි නේද? අපි විසින් යම් යම් රාමු වලට දැම්මට පස්සේ අසරණ වෙලා නේද? දැන් අපි මේ වෙනාගම් වල නම් තියෙනවා ඒ ආගමේ කොහොම හරි දියුණුව සඳහා. නමුත් බුදුදහමේ තියෙන දේවල් ගත්තොත් එහෙම නැති බංගස්ථාන වෙලාම යනවා. දැන් සෙරප්පු දාන්නත් හොඳ නැහැ කිව්වහම ඉතින් අපි සෙරප්පු දාගිය. එක වේලක යාලා හිටියාම හොඳයි කිව්වා. එක වේල කාලා හිටියා ගෑස්ට්‍රික් හැදුණා. කියන දේවල් කියන දේවල් උත් අපි කළා. කළාත් බැලුවා. ඒ ඥානේ උදා වෙන තුරු නමුත් ඇත්ත වශයෙන්ම ධර්මයේ තියෙන සංකල්ප මත නෙමෙයි. සම්මත සීලවත්තු දැන් සමහර ආගම්වල ඒ සත්ව ඝාතනය කළත් එයා පූජකයා. අම්මෝ එයාට වඳිනවා, දරු කරනවා, අගය කරනවා, සෑහෙනවා. ඒ සතුන් බෙලි කපන්නේ. ඒත් එයා පූජකයා. දැන් අපේ සම්මතෙන් මේ විදියට මෙහෙම ඉන්නකොට සිල්වත් කියලා මනිනවා. ඊට පස්සේ මේ සිල්වත්. සිල්වත්කමත් මිනිස්සුන්ගේ සම්මතයක්, පින කියන්නේත් මිනිස්සුන්ගේ සම්මතයක්, පව කියන්නේත් මිනිස්සුන්ගේ සම්මතයක්. හැබැයි ලෝක මානව දහමට අනුව පවකිනක් තියෙනවා. හැබැයි ඔය ගතානුගතික ආගම් වල ඉන්න මිනිසුන්ට ඕක තේරෙන්නේ නැහැ. ඒක මනසට සංවේදීව ආත්මයට සම්බන්ධව චේතනාවට සම්බන්ධව පේන හරිහා වැරද්ද පවසහ විනක් එතන තියෙනවා. නමුත් මේ ආගම් වල තියෙන සම්මත දේ දැන් ඔබට එක අදහසක් ඇවිල්ලා තියෙනවා. සචින්තාවෙන් අවදි වෙන්න ඕන කියන අදහස ඇවිල්ලා තියෙනවා. මේ ධර්මතා ටික මේ තේරුම් ගත්ත කෙනෙක් මේ කවදාවත් මේ කිසිම ආගමක දොස් කියන්නේ නැහැ. කිසිම ආගමක් පිළිගන්නේ නැහැ. ඔක්කොම ආගම් වලින් ගත යුතු දේ මෙනෙහි කරන්න විදර්ශනාවට ගන්නවා. කවුරු හොඳ කියලා තිබ්බත් ඒක හොඳයි. සම්මුතියෙන් හොඳ දේ සම්මුතියෙන් හොඳයි. පරමාර්ථයෙන් හොඳ දේ පරමාර්ථයෙන් හොඳයි කියලා ගන්නවා. බුදුදහම අවබෝධ කරගන්නකොට තුරුණුවන්ම අතහැරෙන්න ඕන යාගේ ජීවිතේ. තුරුණුවන් අතහරින්න ඕන. තුරුණුවන් අල්ලගෙන ඉවන් දකින්න බෑ. බුදුහාමුදුරුවෝ අතහැරලා ධම්මරත්නයත් අතහරිනවා, සංඝරත්නයත් අතහරිනවා. අතහරින්න බැරිද? තුනුවන් අතහරින්න බැරිද? තුනුවන් අතහරින්න වෙනවා. තුනුවන් අතහැරිහම තමයි තමන් රත්නයක් බවට පත්වන්නේ. එතකොට තමා තුළම බුද්ධ රත්නයත් ධම්ම රත්නයත් සංඝ රත්නයත් වැඩ ඉන්න පටන් ගන්නවා. තමන් පිටට බුද්ධ රත්නයක් හැටියට, ධම්ම රත්නයක් හැටියට, සංඝ රත්නයක් හැටියට වඳින ගතිය නැති වෙනවා. තමන්ම බුද්ධ රත්නයක් වෙනවා, තමන්ම ධම්ම රත්නයක් වෙනවා, තමන්ම සංඝ රත්නයක් වෙනවා. බුදුහාමුදුරන්ගේ බුද්ධ පුත්‍රයෙක් වුණා කියලා කියන්නේ ඉතින් බුද්ධ රත්නේ පුත්‍රයානේ. ඉතින් ආයි මොකද්ද? පිටතින් රත්නයක් දැනට ඔබට පේන්නේ ඔබ රත්නයක් නොවන නිසා. ඔබට පිටින් බුද්ධ රත්නයක් පේන්නේ ඔබ රත්නයක් වෙලා නැහැ. ඔබට පිටින් ධම්ම රත්නයක් පේන්නේ ඔබ තාම ධම්ම රත්නයක් වෙලා නැහැ. පිටින් ඔබට බුද්ධ රත්නයක් පේන්නේ ඔබ බුද්ධ රත්නයක් වෙලා නැහැ. ඔබ තුලින් ඔබ බුද්ධ රත්නයක් වුණොත්, ධම්ම රත්නයක් වුණොත්, සංඝ රත්නයක් වුණොත් ඔබට පිටින් බුද්ධ ධම්ම සංඝ පේන්නේ නැහැ. එකයි. ඔබට ඈතින් පේන්නේ ඔබ හිතෙන්ද පාත්‍ර රවිච්ච නිසා. දැන් දහම කියන්නේ හැමෝගෙම ජීවිතේ වෙන දෙයක් නේ. දහම කියන්නේ වෙන වෙන ඕඩර් එකක්, එහෙම නැත්නම් දේශනාවක්. අනක් අපි ඒක පිළිපදින්නෝ, ඇදගෙන යන්නෝ වෙනවා. එහෙම නැත්නම් ඒ විදිහට ගාල් වෙන්නෝ බවට පත් වෙනවා. ඒ කියන්නේ හැසිරෙන්නෝ බවට පත් වෙනවා. ඔකයි වෙලාවේ. හරක් දක්වනා වගේ එක එක හරක් කණ්ඩායම් වල ඉතින් එක එක ආගම් වලින් හරක් ටික එක එක දිහාවල් වලට ඉතින් අරන් යනවා. අනේ හරක් කියන කොටත් අර එළවනකොට හොව් හොව් කියනෝ චච්චක් කියන ඒකමනේ කියන්නේ ආගම් වල කියන්නේත් ඒක කරන්න කරන්න යන්න යන්න හැරෙන්න හැරෙන්න ඉන්න ඉන්න අතර එන්න යන්න. ස්වභාවික පැවැත්මක් ආරම්භ වුණොත් ਸਰව සාධාරණයි. ගහක් වගේ ගහක තියෙන ඒකීය විඥාන ධාතුවක්, ඒකීය විඥාන ධාතුව මොන තරම් සාධාරණ ලෙස සංයමයකින් හැදෙනවද වැඩෙනවද? මොන තරම් ස්වභාවිකද? ස්වභාවිකත්වයේ හඳුන ගන්න බෑ. අස්වාභාවික විඥාණයට ස්වභාවිකත්වයට පත් වෙලාමයි බලන්න ඕන. නිර්වාණය හඳුන ගන්න බෑ පිටින් ඉඳගෙන. නිර්වාණයට පත් වෙලාමයි බලන්න ඕන. ඒකයි මේ පච්චත්තං වේදිතබ්බෝ කියන්නේ. ඒකයි පත් වෙලාමයි බලන්න ඕන. කිසිවෙක්ම නොවෙන්න උත්සාහ කරන්න. හැම විටම සරලයි දහම. ඔන්න මේ වචනේ විතරක් ගන්න ඒත් ඇති. කිසිවෙක්ම නොවෙන්න උත්සාහ කරන්න හැමතිස්සෙම. හැමතිස්සෙම මා කවුරුන් කියලාද ඉන්නේ කියලා බලන්න. මම කවුද? මම මොකಾದ කියලා හිතන්නකෝ. මම මොකෙද්ද කියලා හිතන්නකෝ මේ මොහොතේ. කවුද මම? කවුද මම නිතරම? මම කවුද? නිතරම මහන්න. අර ලෝක සූර මේ මේ ඉන්න ලස්සන මේ බෞද්ධ කෙනෙක් ඉන්න ජැකි චෑන් කියන ප්‍රවීණ නළුවා බෞද්ධෙක්. මම ඒක දර්ශනයක දැක්ක මේ ගිහි කාලෙකදී. මේ ඔබ කවුද කියලා අහනවා ඇවිල්ලා පොලිස් නිලධාරී. ඔව් අර විකට වගේ ස්වරූපයකටත් එක්ක ඔහු කියනවා මමත් ඒක තමයි හොයන්නේ කියලා. හරි ලස්සන වචනයක්. මමත් ඒක තමයි හොයන්නේ. ඊට පස්සේ එහෙම කියන්න විතරක් නෙමෙයි එහෙම හොයන්න. මම කවුද කියලා හොයන්න. කවුද ඇත්තටම ඔබ? දෙවියෙක්ද, මිනිස්සෙක්ද, පෙරේතෙක්ද, යක්ෂයෙක්ද, බ්‍රහ්මයෙක්ද? මම කිසිවෙක්ම නොවේද? මම කිසිවෙක් නොවේමිද? ඔය සම්මා සම්බුද්ධයි කියලා කියන්නේ මම ඔය කිසිම බුදු කෙනෙක් නෙමෙයි කියන එක. මම සම්මා සම්බුද්දයි. මම කිසිම බුදු කෙනෙක් නෙමෙයි. හර හත් බුදවරු යුද්ධ කරද්දී මේ මම තමයි ශ්‍රේෂ්ඨම බුදුන් කියලා නියවරදිම දහම කියලා දේශනා කරද්දී මම ඔය කිසිම බුදු කෙනෙක් නෙමෙයි කියලා කිව්වේ ලෞතර බුදුහාමුදුරුවෝ. ඉතින් අදත් මේ සමාජෙ මම හරි සන්තෝෂ වෙනවා. සමහර අය මම සකුදාගාමි කියාගද්දී, මම අනාගාමි කියාගද්දී, එහෙම කියලා අනාගද්දී මම කියනවා මම පුතජන නෙමෙයි. මාර්ගඵලත් නෙමෙයි. ඔන්න අඳුන ගන්නක පුළුවන් නම් ඊට පස්සේ දාන්න තියෙන්නේ මාර්ගඵල නොලත් පුතජනද නොවන ඇඹිලි විටියේ ආනන්දෙමි. ඒක නේද ගැළපෙන්නේ? ගැළපෙන්නේ කියන මට එහෙම කිව්වහම තමයි තේරෙන්නේ. මම කැමති නෑ මේ සෝහන් වෙච්ච කෙනෙක් කියලා. මේ ප්‍රසිද්ධ වෙන එක මහා මේ ව්‍යාජ වැඩක්. තියෙන තනතුර ඇතහැරියට පස්සේ ආයි මොකද්ද තනතුර? අර හමුදානෙල ධාරින්ගේ තරු ඒවා මේවා වර්ණ ලාංඡන මේ එල්ලනවනේ. ඒ කවුද? පුජ්‍යලේක් ඉන්න ඕනනේ වර්ණ ලාංඡන තරු ගන්න. පුජ්‍යලේක් නැති තැන කොහොමද තරු එල්ලන්නේ? නේ? පුජ්‍යලේක් නැති තැන කොහොමද තරු එල්ලන්නේ? ඒ වුණාට මලාමත් ග්‍රේඩ් එක වැඩි කරනවා. හමුදාව ඉඳලා නේද? පාලනිලෙන් උසස් නිලයට ඩක් ගාලා දානවා. මලාමත් දානවා. පුජ්‍යල සංඥාව වෙනුවෙන්. ඒක ඉතින් ඒගොල්ලන්ගේ සිත සන්තෝෂ වෙන්නයි මොනවා හරි දෙයකටනේ එහෙම දෙයක් කරන්නේ නේ. කමක් නැහැ ඒක හොඳයි. දැන් මේකේ නම් පුජ්‍යලයක් නැති තැන තන්තුරු එල්ලන්න බෑ. කිසිම කෙනෙක් නැහැ. මම මෙහෙම කෙනෙක් කියලා එහෙම කෙනෙක් හැටියට පෙනී හිටින ඌමනාවකුත් තිබෙත් නැහැ. කෙනෙක් හැටියට පෙනී හිටියෙත් නැහැ. දැන් ඔයත් මම මොන වගේ කෙනෙක් හැටියට දඳුනගෙන ඉන්නේ? වැරදි. මොන කෙනෙක් හැටියට අඳුනගෙන ඉන්නවනම් වැරදි. ඒ මම නෙවෙයි අඳුනගෙන තියෙන්නේ. වෙනත් කෙනෙක් තමයි අඳුනගෙන තියෙන්නේ. දහමම හොයන්න. අරයත්මයත් එක්ක කතා කරනවට වැඩිය කිචිබිචි ගාලා එහෙම මෙහෙම හොයනවට වැඩිය අරයගෙන් උත්තරයක් අරගෙන මේක මෙහෙමයි කියලා හිතනවට වැඩිය තමන්ම තමන් එක්ක ගවේෂණය කරන්න දෙන්නෙක් බෙදා ගන්න. ඒ දෙන්න අතර කතිකාවක් තමා තුල දෙන්නෙක් හදා ගන්න. පිටින් දෙන්නෙක් එකතු වෙන්නේ නැතුව තමා තුල දෙන්නෙක් හදාගෙන මේ ධර්මය අතිතරම් ලැබිලා තියෙනවනේ. ඒ ලැබිලා තියෙන ධර්මයෙන් තමන් ප්‍රත්‍යක්ෂ කරගන්න. එහෙම නැත්නම් ඉතින් අර මේ අර මොනවද යාළු හත් දෙනාගේ මේ කැඳ වගේ වෙනවා. කවුරුත් බොරුවට මෙහෙම දැම්ම අර හාල් දානවා දිගේ බස් ගන්නකොට කැඳේ හාල් නැහැ. දේ වගේ මේ නිකම්ම කතාවක් කරලා අරයා හිතනවා යා දන්නෝ ඇති කියලා, මෙයා හිතනවා යා දන්නෝ ඇති කියලා. එයා හිතනවා අරයා කිව්ව එක හරි කියලා, අරයා හිතනවා මෙයා කිව්ව එක හරි කියලා. තමන් කියන දේ හරිද වැරදිද කියන දේ තමන්ගේ හෘද සාක්ෂියට දැනෙන්න ඕන. තමන්ගේ බුද්ධියට දැනෙන්න ඕන. ඒ කියන්නේ ඒකේ හෙල්ලුවාම අඩුවක් දැනෙන්න බෑ. දැන් මා කියන වචනේ මොනවා හරි අඩුවක් තියෙනවනම් මට ඒක ටක් ගාලා දැනෙනවා. කලේ වතුර මෙහෙම ඉවර කරලා ඉවර වෙලා ආයෙ උන හොල්ලලා බලන්න පුළුවන් නේ තියනවද කියලා. තියනවා නම් ආයි ආයි කරනවා. ආයි බලනකොට නෑ. ඒ නිසා තමන් තමන්ට පිහිට කරගන්න, බුද්ධිමත්ව ගමන් කරන්න, පිටිපස්සෙන් ඔබව මරන්න ඝාතනය කරන්න නැති කරලා දාන්න භයානක වදකයෝ ටිකක් එළවනවා කියලා හිතාගන්න. ඉක්මනින් ඔය ඉන්න මැරෙන කෝට් එක ගලවලා දුවන්න. හොරෙක් වුණත් පාරේ එළවන්නේ අයිතිකාරයා. එයාගේ පෝස් එකට ගැහුවොත් එයා පෝස් එකත් අරන් දුවනකන් එළවුණු පස්සේ ගොඩක් කලාවට හොරු කරන්නේ බැහැයි කියලා තේරුනොත් දාලා දිව්වා. එතකොට දන්නවා එයා හරි අවශ්‍ය දේ එයාට ලැබිච්චකම එයා නතර වෙනවා. අරයාගේ පස්සේ දුවන එක අඩු වෙනවා කියලා. ඉතින් ඕගොල්ලෝ පස්සේ ওই මාර්යා එළවන්නේ. ඇයි? මාර්යාගෙන් පොකට් ගහලා තියෙනවා ඒගොල්ලෝ. නේ? මාර්යාගේ පොකට් එකේ ගහලා තියෙන මොනවද? මේ ඇස මගේ, කන මගේ, නාය මගේ, දිව මගේ, රට ජාතිය මගේ, මේ මුල මුදල් ගොඩ නැගිලි ඒවා මේ ඔක්කොම මගේ කියලා මේව අරගෙන තියෙන මාර්යාගේ මැරෙන ධර්මතා. මාර්යාට අයිති ධර්මතා කියන්නේ ඒකයි. උජ්ජලයක් නෙමෙයි. මැරෙන ධර්මතා පස්සෙන් එළවලු. අපි කෑ ගහ දුවනෝ. දුවනේ මාර්යාත් එනවා පස්සෙන්. ඕව මගේ මට දෙනු තියලා. මාර්යාට අයිති සියල්ලම මාර්යාට දුන්නා. මාර්යාගේ ඇඳුම බුදුහාමුදුරු නිදහස් වුණා. මාර්යා හොයාගෙන ගිහිල්ලා දුන්නේ. මාර්යා හොයාගෙන ගිහිල්ලා ඒ දුන්නේ. මාර්යා පස්සෙන් එළවනකන් ඉන්න එපා. නිසා ඒ කටයුතු කරන්න හැම දිනාටම භාග්‍ය වාසනාව ශක්තිය දිවිය ලැබේවා. අප්‍රමාදීවම ප්‍රමාදයක් නැතුවම අදාදම දකින්න නියත වශයෙන් අර සතර අපායන් වලට වැටෙන ගුණයෙන් නිදහස් වෙන්න, සසර සැනසෙල්ලක් ඇති කරගන්න, ධර්මය නිතරම අහන්න, නිතරම විචක්ෂණය කරන්න, කිසිවෙක් නොවෙන්න හැම විටම වෙර දාන්න. හොඳයි, හැම දිනාටම උතුම් වූ සත්‍යයේ පිහිටයි, උතුම් වූ බුද්ධ රත්නයේ සරණයි. හොඳයි, තෙරුවන් සරණයි.